අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්තැන්න ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිකල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සමන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තස්මාත්ථ තේජහතපි එවං සික්කිතබ්බං ආදුර කායස්සමේ සතෝ චිත්තං අනාතුරං භවිස්සාමීති එවං හිතේ දහතපි සික්කිතබ්බං තී. ධර්මාන ශාසනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙන සදාබර පින්නතනි. අප මෙම ධර්ම දේශනාවන් කරද්දී සමාධිය පවතින යම් යම් අර්ථකථනයන් වල තිබෙන සාවද්දවක් පැහැදිලි කරම්පින් ඉතින් පෙර ධර්ම දේශනාවලදී කරුණ විදිපත් කළා. අපේසේ තරුණ දිරිපරක් කරන්නට හේතුව ඇයි කියන එක සමහර විට තමයිට ගැටලුවක් වෙන්නට පුළුවන්. කොහොමද එහෙම කියන්නේ කියලා. එහෙම අපි කියන්නේ අපේ හිතුව පමණින් නොවේ. අපි පිළිබඳව තීරණ ගන්න ලබන්නේ පිටකේ අදාළ තැන් වලේ සාක්ෂි තිබෙන නිසා. ඒ අනුව පසුගිය ධර්ම දේශනාව ලාප ඉදිරිපත් කර තියම් කරුණු අපි උපුටා ගන්න ලැබුවේ, සොයා ගන්න ලැබුවේ, විසඳා ගන්න ලැබුවේ මෙමුණේ කරුණු අනුවයි කියන මේ කාරණා පැහැදිලි කරන්ට අපි අද මේ පර්මාණු ශාස්ත්‍රණාව යොදා ගන්නට කල්පනා කරමු. අපට සවන් දෙන පින්වත්න් පිරිස පැරියමින් සිටිනවා. පුණ්‍යකම් ප්‍රේම අපහා අපදා කරනවා, අනුශාසනා කරන්න අපෝ දිරිමත් කරනවා. ඔව් ඒ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධමත කියන්නේ සුභාසිත වාචා කියලා. සුභාසිත බුදුවදන්. සුභාසිත කියන කියන්නේ අපි සාමාන්‍යයෙන් හතක් වශයෙන් තියෙන වචන ගන්නවා. බුදුන් වහන්සේගේ සුභාෂිත වදන් වලින් කියවෙන්නේ ප්‍රථම වශයෙන් මෙලෝ යහපත පරම යහපත ස්පර්ශන සහ ඊට පද සංකීර්ණ වශයෙන් දක්වල දුක නිරෝධය ප්‍රදින. ඒ බුදු වදන් පිළිගැනීම පිළිපැදීම තුළ කෙනෙකුට කිසිවිටක අයහපතක් සිදුවන්නේ හේතුවක් නැහැ. අපි මෙලෝ වශයෙන් පුතල් ජන වශයෙන් ගත්තොත් තියෙන ලෞකික යහපත. පරලෝ වශයෙන් ගත්තොත් තිහි දුගති ගාමි බවින් අතන තියෙන. ඒක පුතල් ජනමත් ආරිය ස්වභාවයෙන් ගත්තාම දුකට හේතු තමන්ගේ හිත පිළින් ඉවත් වීම තමයි මේ සුභාසිත බුදුවදන් පිළිපදීම තුළ සිදුවන්නේ. ඇසීම තුළ පමණක් නෙවෙයි, ඇසීම එනයි ඇසීමෙන් පමණක් කවදාවත් ඒක සිදුවන්නේ නැහැ. ඒ පිළිබඳව අපි වෙනත් ධර්ම දේශනාවක් කතා කරමු. ඒ නිසා අද අපි මේ ධර්ම දේශනාව පැහැදිලි කරන්නට යොදාගත්තේ සංයුත්නිකායේ කන්දක වර්ගයේ මූලපන්නාසකේ පවතිනවා පළවෙනිම සූත්‍රය කියන්නේ නකුලපිට සූත්‍රය කියලා. මේ නකුලපිට සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කළ පැහැදිලි කිරීමක් සරියුත්ථාන බුදුන් වහන්සේ වඩා පැහැදිලි කර දීමක් වශයෙන් තමයි තිබෙන්නේ. මේ තරම් නිහි පින්නකට කළ දේශනාවක්. ඒ කළ දේශනාව හදාරලා බලනකොට තේරෙනවා සරියුත්ථාන බුදුන් වහන්සේ තමන්ගේ දුක තුනී කරගැනීම සඳහා භාවිතා කළේ යම් දහමක්ද. එහෙම භාවිතා කරන්නයි කියලා අර පියතුමාටත් පැහැදිලි කරලා තිබෙනවා. එයින් අපි ඉගෙන ගන්න සරුවත්තාමුදුරන්ට මගවැරදිලා කියලා මේ. සරුවත්තාමුදුරන් වහන්සේට ඒක දේශනා කරන්න එහෙම හිතුනේ. ඒ පින්නසාටත් ඒක අනුගමනය කළ හැකි නිසා. ඒ කරුණ අපි ඉදිරියට පැහැදිලි කරන්න ලබනවා. මේ සිදුවීම මෙහිමයි සිදුවන්නේ. ධර්මක අයෝර්ග පියතුමෙක් තමයි මේ නකුල පියතුමයි කියලා කියන්නේ. එතුමන් වෙනත් බුදුරජාණන් වහන්සේ හමුවෙන්න ලැබිලා එතුමන් පිළිබඳව කරුණ පැහැදිලි කිරීමක් කරනවා. ස්වාමීනි මම ධර්මක වයසයි නිරන්තරයෙන් මම කිසියම් ආකාරයක කායික අසනීපයන්ගෙන් දෙලිනවා. මගේ සිත පහදවන ආරි මහ සංගරත්නයේ දෙකගන්ට නිරන්තරයෙන් මට එන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මට අවවාද කරන්න කියලා. ඕවදතු මං බන්තේ භගවා අනුශාසතු මං බන්තේ භගවා යං මමස්ස දීගරත්තං හිතාය සුඛාය. එහෙමයි එකෙන් කියන්නේ. ස්වාමී භාග්‍යතුන් වහන්සේ මහත අවවාද කරන සේක්වා සාගිතනහස මහත අනුශාසනා කරන සේක්වා ඒ මට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතිවි. මේක තමයි පිටුමන්ගේ ඉල්ලීම. නකුල පිටුමා මේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වන බුදුරජාණන් වහන්සේ අර පිටුමන් කළ විග්‍රහය අනුමත කරනවා. ඒක තහින්ම තමයි නකුල පිටුමනි. කය ලෙඩ වෙනවා තමයි. මේ කය හරියට විතර කටුවකින් වහලා තියෙන ඇතුළත කොටසක් වගේ. යම් කිසි කෙනෙක් ආඩම්බර වෙනවා නම් සාඩම්බර වෙනවා නම් කය රෝගී කියලා ඒ උන්ට වැරදිලා. ඒ කයේ ස්වභාවය එහෙමම තමයි. එහෙනම් ඒ කය ලෙඩ ස්වභාවය පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ අර අවවාද කරන සේක්වා කියන වචනය තිබුණානේ නකුල පේතුමාගේ. ඒ වචනෙට ගැළපෙන ආකාරයේ අවවාදයක් ඊට පස්සේ කළා. එබැවින් අපිට කියන්නේ එහෙමයි. එබැවින් ගහපතිය ඔබ විසින් මෙහෙමයි හිතෙන්න ඕන. තස්මාත්ික ඒ ගහපතිය වංශිකිතබ්බන් කියන්නේ ඒකයි. ආතුර කායස්සමේ ලෙඩ වූ කයක් මට තිබුණත් සතෝ චිත්තං ආතුරං භවිස්සාමි. චිත්තං ආතුරං චිත්තනම ලෙඩ කරගන්නේ නැහැයි නැහැයි කියලා මෙහෙමයි සහපති ඔබ හික් වෙන්න තෝන කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ආතුර කය කියන්නේ ලෙඩ වූ කයක් සිදියදී වුණා මම සිතින් ලෙඩවන්නේ නැහැ කියලා ඔබ හික්මෙන්න තෝනේ කියලා බුදුරජාණන් වහන්සේ මේ නකුල පේතුමාට පැහැදිලි කළා. අපේ මතක තියාගන්න කය ලෙඩ සිදියදී සිතින් ලෙඩවන්නේ නැහැ. මේ ඇසු නකුල පේතුමාට අතිශය සන්තෝෂයක් ඇති වුණා. මේ සන්තෝෂයත් ඇති වෙලා බුදුරජාණන් වහන්සේගෙන් සමුගෙන යන ගමන් එතුමන්ට මුණ ගැසෙන්නේ සරුවත් මහ රහතන් වහන්සේ. සරුවත් මහ රහතන් වහන්සේ දුරදීම දැකලා මේ වගේ ප්‍රකාශයක් කරනවා. විපස්සනානි කෝතේ ගහපති ඉන්ද්‍රියානි පරිසුද්ධ මුකවන්නෝ පරියෝ ධාතු අලස්සනෝ අජ්ජ භගවා භගවතු සම්මුඛෝ ධම්මින් කතං සවනාය. යතුමනි ඔබගේ මුහුණේ පැය ප්‍රසන්නයි. ශරීරය බබලනවා. මොකක් හරි බුදුජානන් වහන්සේ සමග උන්වහන්සේගේ මෙහෙම කතාවක් අහන්න ලැබුණාද? එහෙම තියෙන හැඩයි කියලා තමයි අර එන පෙරමග ලකුණු දැකීමෙන් එකමන් ගිසිතේ පවතින සතුට කයෙන් දැකීමෙන් අනුමාන වශයෙන් හිතලා එරුත් මහරහතන් වහන්සේ මේ පිළිබඳ ප්‍රශ්න කළේ. එතුමන් පැහැදිලි කරනවා එහි ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේගෙන ධර්මයෙන් ධර්ම අමතේන තෝසේ අන්තරයකට කියලා කියන්නේ ධර්ම අමෘතයෙන් සාදරට පත් වෙලා තමයි මේ එන්නේ කියලා නකුලක එතුමා පැහැදිලි කරනවා. ඊට පස්සේ මොකද්ද ඒ අවවාදය කියලා අහුවම තමා බුදුරජාණන් වහන්සේ දෙත ගිය ආකාරය කයෙන් වෙදල් සිටින ආකාරයේ නිරන්තරයෙන් එන්න දකින්න අවස්ථාවක් නැති ආකාරය කියලා අවවාද කරන්න කියලා ඉල්ලපු ආකාරය පැහැදිලි කළා. ඊට පස්සේ මට බුදුරජාණන් වහන්සේ මෙසේ අවවාද කළා. කයනම් ලෙඩ වෙනවා තමයි. කය ලෙඩ සිටියදී සිතින් ලෙඩවන් නැතුව ඉන්න කියලා මට අවවාද කළා. මේ කතාව ගන්න නැතුව අපිට ධර්මයට යන්න පුළුවන් කමක් නැහැ. මේ පුරුකාවක් අපි කරන්නේ. දැන් සරියුත් සාමුදුරන් වහන්සේ ඊළඟ ප්‍රශ්නෙට ඉදිරිපත් කරනවා. නයිපන සංඝාපති ප්‍රතිභාසිතං භගවන්තං උත්තරින් ප්‍රතිපුච්චිතං කිතවත් කිත්තාවත අනුකෝ බන්තේ ආසුරකායෝ චේව හෝති අනාප්‍රකිත්තෝච. ඉතින් උදාහරණයක් ඔබතුමා බුදුරජාණන් වහන්සේගෙන් විමසාවේ නැද්ද? කයෙන් ලෙඩ සිටියදී සිතින් ලෙඩ නොවි ඉන්නේ කොහොමද කියලා. අන්න එතකොටයි මතක් උනේ සන්තෝෂයේ වැඩිකමට බුදුරජාණන් වහන්සේට තියෙන කෞරවේ වැඩිකමට එතරම් විස්තර නොවිමසා නකුලපීත මාචෙන් පිටක් විලා බව. අනේ ස්වාමීනි ගවුන් ගණනක් ඈත ඉඳලා හරි වහන්සේ අමොට එන්න වහන්සේ මට ඒක පැහැදිලි කරනවා නම් අහගෙන ඉන්නට කැමති කියලා නකුලපීත පිටුමා පැහැදිලි කළා. එසේනම් ග්‍රහපති අහගෙන ඉන්න මම පැහැදිලි කරන්න. එසේනම් ග්‍රහපති සුනාහි සාදුතං මානසිකරෝහි බාසිස්සාමේති කියලා සරියුත් සාමුදුරන් වහන්සේ වදාරනවා. දැන් මෙතන අපට තේරුම් ගන්න ඕන කරුණක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ නකුල පීතුමාට කය ගැන කතා කළා. කය ලෙඩ වෙනවා තමයි. එතකොට එතනින් මේ කයේ කතාව අහවරයි. උන්වහන්සේ වදාරන්නේ කය ලෙඩව සිටියදී සිතින් ලෙඩ නොවී ඉන්නේ කෙසේද කියන එක. දැන් මෙතන සරියුත් මහරහතන් වහන්සේ පැහැදිලි කරන්න යන්නේ සිතින් ලෙඩ නොවී ඉන්න ආකාරය. කය කතා කරලා අවසානයි. නැවතවතාව කය පිළිබඳව කතා කරන්න එහෙම නම් සරියුත් සාමුදුරන් වහන්සේට අවශ්‍යතාවයක් නැහැ. කුමක්ද මෙතන කය කියලා කියන්නේ? කය කියන්නේ ආහාරයෙන් පෝෂණය වන ලබන සතර මහා භූතයන්ගෙන් සකස් වන කොටස් 22කට බෙදාගෙන කර ලබන ශරීරය. අපි හැමෝටම තියෙන ශරීරය. පුද්ගලෙක් වශයෙන් මේ සම්මේ ශරීරේ මෞපසින් දීව ජීවිත අවසානයේ මිය යනවා. ඒක කල් නිරන්තරයෙන් අලුත් කරියා වෙනවා. ඒක තමයි අපි ධර්මයක් වැඩෙනවා වැඩි හිටි කෙනෙක් මහලු වෙනවා කියලා කියන්නේ වෙනස. නමුත් මෙතන මේ සමාජයේ ධර්ම දේශනා කිරීමේදී නැත්නම් ධර්ම කරු පැහැදිලි කිරීමේදී මේ කයම තමයි රූපස්කන්ධයේ වශයෙන් භාවිත කරන ලබන්නේ. ඒක තමයි එතන අපි තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. පංචස්කන්ධය කියලා කියන්නේ කය ඇතුළත්ද? කය තුළ ක්‍රියාත්මක වෙන වෙන ධර්මතාවයක්ද? දෙවියන් ඒ වගේම පොම්පාතික දුගති ගාමි සත්වෙයි රූපී අරූපී ධම්මයි මේ කිසිවෙක් ස්කන්ධ පහකින් බැහැරව නැහැ. පොම්පාතික කියන කිසි සත්වයකට අපිට මෙන් කවරතොන ඝනතුලක් හිමිත් නැහැ. ඒ වුණ තත්ත්වයන්දී අපි තේරුම් ගන්න ඕන ස්කන්ධ පංචකය යන මේ නව සත්තාවාසයේ තිස්සෙක් තලයේදී ඕනෑම තැනක තියෙන්න පුළුවන් දෙයක් කියන එක. මම අපිට තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ තුල ඇති වෙන ශික්ෂණයට නැත්නම් ආර්ය ශික්ෂණයට උන්වහන්සේ පැහැදිලි කරන ලබන ධර්මතාවයේ පැහැදිලි කරන ලබන්නේ ස්කන්ධ පංචකය මුල්කොටගෙන. ඉන් පෙර තියෙනවා කෙනෙකුට කායික වාචික මානසික සංවරයක්. සීලය කියන්නේ ඒක තමයි. සුද්ධලේ වශයෙන් කයෙන් වචනෙන් සිදුවෙන වැරදි තේරුම් අරගෙන ඒවා වළක්වා ගැනීම. ඒ පුද්ගල සංවරය. ඒ ආරිෂ්ඨාංග මාර්ගයේ පූර්ව භාගවත බදාව. ඒ පුතග්ජන භාවය තුළ ඇති කරගත හැකි සංවරයක්. ස්ත්‍රී හෝ පුරුෂ නිහියෝ පැවිදි උපසම්පදා සීලය දක්වා විසිල් කියලා කියනවා. මේ සංවරය මේ පුතග්ජන භාවය තුළ ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ කිසිම තැනක පැහැදිලි කර වදාරන්නේ දානය හෝ සීලය කියන දෙක රැකීමේ ප්‍රතිඵලය වශයෙන් කෙනෙකුට නිවීම හිමිවෙනවායි කියලා. පුණ්‍යකිරේවත්ත සූත්‍රයේදී දානමයන් පුණ්‍යකිරේවත්ත සීලමයන් පුණ්‍යකිරේවත්තුන් කියලා පැහැදිලි කරලා ඒක ලැබෙන විපාක වශයෙන් මිනිසා අතර දුක්පත් වීම, මිනිසුන් අතර භවෝග සම්පත් ලැබීම, දෙවියන් අතර ඉපදීම කියන මේ කාරණා දානයේ සීලයේ විපාක වශයෙන් දෙනවා කියලා. ඒකට ඒක විපාක දෙන සම්මාදිට්ඨිය තුන ඉන්නවට වඩා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තේරුම් ගන්න අවශ්‍ය කල්යාණ මිත්‍ර සේවන ලැබෙන්නේ නැත්නම් තමන්ට නොවන නැත්නම් අනුගමනය කළ යුතු මාර්ගය ශික්ෂණයට පත්ව යුතු මාර්ගයයි. ඒ අපි ආරි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒකට අපි කියන්නේ දසවස්තුක සම්මාදිට්ඨියවත් පෙර කොටස කියන එක. මම නිරන්තරයෙන් ධර්මදේශනාවලදී මේක පැහැදිලි කරලා තියෙනවා. මේ දසවස්තුක සම්මාදිට්ඨිය සංවර වෙන්නට පංචස්කන්ධය දීපදීම වැරීම දැනගන්න අවශ්‍ය නැහැ. පුද්ගලෙත් වශයෙන් හොඳ නරක පින්තව තේරුම් අරගෙන හික්මීම තමයි සිද්ධ වෙන්නේ. මේ අබුද්ධෝ ස්පාදේශ කරන්න පුළුවන් කරුණා අර අවුරුදු 120ක් යන ගමනක් තියපු ආකාරයට වයෝවෘද්ධ භාවයේදීත් කරගන්න පුළුවන් දෙයක්. ඒකේ මේ පංචස්කන්ධය වේපදීම වැඩිම කියන එක කියලා කතා කිරීමේදී උන්වහන්සේ වදාරන්නේ සින්න මඤ්ඤ තරම් යාම. ජීවිතේ යාම තුනක් වෙනවා උන්වහන්සේ යවුණේ කියලා සමා කාලේ සමාල් කාලේ හැරුණාම යමක් කරන්න පුළුවන් කාලේ. ඒ කාලය තුන මේ ශික්ෂණයට කෙනෙක් ඇතුළත් වෙන්න තෝරන ඇතුළත් වීමට අවශ්‍ය කරුණු තේරුම් ගන්නට වෙනවා. මේ ධර්මදේශනාවට අදාළ වෙන්නේ ස්කන්ධ පංචකයගේ ඉදීම වැරීම බැවින් මේ මන කර්මද්වරක පැහැදිලි නොකර නිවිදිරේට මත යන්න පුළුවන් කමක් නැහැ. කොහොමද ස්කන්ධ පංචකය කියලා කියන්නේ? ඕනෑම කෙනෙක් ළඟ ඕනෑම සත්වෙක් ළඟ මොකක් තාසා උපදින්නේ සිතක්. ඒ සිත හටගත්ත සිමින් නැසෙනවා. ඒ සිත හටගන්නට සසම්බාරික ප්‍රයක් තියෙන කෙනෙකුට නම් ඇස කන නාසය දිව කය කියන මේ ඉන්ද්‍රිය පහෝ මනෝද්වාරයේ බලපානවා. ඇසින් රූපයක් පෙන්වන්නට තමයි චක්කු විඥානය කියලා කියන්නේ. විඥානය කියන්නේ ඇසින් සිත හටගත්ත ඇස උදව්වෙන් රූපේ පෙනීමේ සිත හටගත්තයි කියන එක. සෝත විඥානය කියන්නේ කනෙන් ශබ්දයක් ඇහිීමේදී හඳුනන සිත හටගත්තයි කියන එක. ඒ විදිහට ඉන්ද්‍රිය පහටම භාවිතා කරලා ඉන්ද්‍රිය පහෙන් ගත්ත අරමුණු නිසා බාහිර රූප නැතිවට මනෝද්වාරයෙන් සමන්ත යම් දේවල් පේන එක සිතුවිලි පහළ වෙන එක හෝ සිහින පෙනීම මනෝ විඥානය කියලා. පංච විඥානේ හෝ මනෝ විඥානේ මේ ඇති වෙන සිතුවිල්ල අපට පුළුවන්කමක් තිබෙනවා නම් ශනේකින් විස්තර වශයෙන් දැනගන්න දැක්සනයක් තුල ඒ ඇසට රූපයක් පෙනෙන මොහොතේදී සිදුවන සිද්ධිය තව ටිකක් ගැඹුරින් විශ්ලේෂණය කරගන්න පුළුවන් නේද? අන්නේ විශ්ලේෂණයට තමයි පංචස්කන්ධය කියලා කියන්නේ. ඒක සියුම් ධර්මතාවයක්. ඒක ඇසට දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. මෙන්න මෙතනදී තේරුම් ගන්න ඕන. ඔබ යම් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරලා රූප යනුවෙන් ශරීරය කල්පනා කළාද? වේදනා සංඥා සංකාර විඥාන පමණක් සිට යනුවෙන් කල්පනා කළාද? එතන ඉඳගෙන කලබල නොවි කල්පනා කරන්න. මෙන්න මේ වචන ටික. ඔබ දන්න කෙනෙක් නම් තරමක්. වේදනා කියන්නේ මොනවද? තිස්සෝ වේදනා. සැප දුක් උපේක්ෂාවෙන් නම් දෙයක් විඳිනවා. විඳීම විඳීම වේදනාවයයි කියන ලැබේ. මේ විඳිනදී සැප දුක් වශයෙන් උපේක්ෂාවෙන් හැඳිනීමටම තමයි සංඥාව කියලා කියන්නේ. හඳුනායි නම් මේ සංඥාව. මේ වේදනා සංඥා වලට අනුව සැප නම් එකෙන්ට අසුතක් යන කෙනෙකුට ඇලීම සමුලා ඇති වෙනවා. ඒ වේදනාව දුකක් නම් ඔබට ප්‍රතික්ෂේප කිරීම ඕන තමයි තියෙන්නේ. එතකොට ඒ සමගු ගැටෙනවා. එතකොට ගැලී ගැටීම සම්මුලාව. මේ විදිහට බාහත්‍ය අනිත් ඔබ දන්න අනිත් භාෂාවෙන් කියනවා නම් ලෝභ සහ මෝහ, ද්වේෂ සහ මෝහ ඇති වෙනවා. මෙන්න මේ සංඛාර ස්කන්ධය කියලා කියන්නේ මේ ලෝභ හෝ මෝහ, ද්වේෂ හෝ මෝහ කියන එක ඒ අර තමන් වේදනාව විඳින වේදනාවට ඇති වෙන එක. දැන් මේ වේදනා සංඥා සංකාර කියන කාරණයෙන් සිදුවන දේ දැනගැනීමට තමයි විඥාන කියලා කියන්නේ. ඒ සිත තුළ තියෙන චෛසික නේ විඥාන කියන්නේ සිත එක. විඥානයක් කොහොමද යනවා එනවා කියලා කල්පනා කරන්න එපා. විඥානයක් හටගත් සෙමින් නැති වෙනවා. දැන් ඔබ හිතන්න මෙන්න මේ දේ. ඔබ කියන්නේ රූප කියලා ශරීරේ නම් වේදනා ස්කන්ධයට විඳීම මොනවාද? එතකොට අපිට එතන ගලපන්න බැරුව යනවා පංචස්කන්ධය. නමුත් රූප කියන්නේ ඇසට හම් වෙන රූප රූපේ නම් ඒක රූපස්කන්ධයයි. රූප කියන්නේ ඇස කනට හම් වෙන ශබ්දේ නම් ඒක ශබ්ද රූපයයි. රූප කියන්නේ නාසයට හම් වෙන ගන්ධේ නම් ඒ මොහොතේ විපංචස්කන්ධයට අදාළ වෙන්නේ ගන්ධ රූපයයි. රූප කියන්නේ රසේ නම් ඒ මොහොතේ විඤ්ඤාණ සාත්‍යන රසස්කන්ධයයි රස රූපයයි ස්පර්ශේ නම් ස්කන්ධ රූපයයි. දැන් බලන්නේ අරමුණකදී විඳින්නේ ඔබ රූපේ නෙවෙයිද කියලා. අරමුණ ගැනීමේදී රූපය ඒ රූපයක් හෝ අපේ රූපයක් වශයෙන් විඳිනවා. සද්ධාරමණයේදී එසේමයි. සද්ධාරම්මණය ප්‍රිය නම් ඔබ ඒ රූපයක් වශයෙන් විඳිනවා. අප්‍රිය නම් ඒ සමග දෙකමක් ඇති කරන අප්‍රිය සබ්දයක් වශයෙන්. ගන්ධ රස පිළිබඳවත් එහිමයි. දැන් මේ ඇස කන නාසය දිව කය කියන ඉන්ද්‍රිය පහ නිසා අම්බ වෙන රූප ශබ්ද ගන්ධ රස ආරම්මණයන් තමයි අපි විඳින්නේ. දැන් බලන්න මෙතන යවි කල්පනා කරලා. රූප කියලා ශරීරයේ ගත්තොත් වේදනාවට ඔබට විඳින්න දෙයක් නැහැ නේද? නමුත් හැම මොහොතකම අපි වේදනාවක් නැත්තම් විඳීමක් කරනවා. විඳින්නේ රූප ශබ්ද ගන්ධ ආදී අරමුණ නොවේ. මේ නිසා සසම්බාරික කය යන කටවි අවස්තෝපේජෝ වායු හතරයි. ස්කන්ධ පංචක යන හේතු ලැබී වෙන චිත්තචෛසික සමූහයක්. සිතක් තුල ලැබෙන චෛසික සමූහයක්. ඒ සංසම්චෛසික සමූහයක කයක් නැතුවත් ඇති වෙන්න පුළුවන් එක තියෙන එක තමයි ඕපපාතික දිනා සත්‍යයක් ඇත කියලා දසවස්තික සම්මාදිට්ඨිය පෙන්වන්නේ. ඒත භූත ආදී ආත්ම දිව්‍යාවිය සත්‍යකලාත්ම කිනි එහෙම නැත්නම් රූපී අරූපී ධම්ම ආදී ගත්තාම ඒ ස්කන්ධ පංචකයන් තමයි හැමතැනක. ඒ ආයත කිසිවෙකුට ධනසිරු නැහැ, රූප නැහැ. නමුත් පව කරන මිනිස්යාට පාප චේතනාව රූපේ වෙනවා. පින් කරන මිනිස්යාට පුණ්‍ය චේතනාව රූපේ වෙනවා. දිව්‍යන්ත දිව්‍ය ආරමණ රූපේ වෙනවා. ධම්මයි රූපී අරූපී ධම්මෙන් තෝන්ගේ රූපී ඥානෙ අරූපී ඥානෙ ආරමණ වෙන රූපයක් තියෙනවා කියන දන්නේ අරූපී කියලා. නමුත් ඒක මෙසේ කොතනකදුණත් ස්කන්ධ පංචකයක් නිහතද? දැන් මේ පංචස්කන්ධයේ විග්‍රහයේදී ශරීරයේ රූප වශයෙන් අරන් ධර්ම දේශනා කරන තාක්කල් ඔබට නිරෝධ පංචස්කන්ධය සම් වෙනවද? මම කීවාට පිළිගන්නවා නෙවෙයි. වේදනා ස්කන්ධයට විඳින්නේ රූප ආරම්මණය නෙවෙයිද? ශබ්ද ආරම්මණය නෙවෙයිද? එතකොට ඒක රූප කියන්නේ ආරම්මණය. බලන්න මෙහෙම රූපකාය. රූපකාය කියන්නේ ඔබ හිතනවාද කාය කියලා? එහෙනම් වේදනා කාය, සංඥා කාය, සංකාර කාය, විඥාන කාය හැම එකටම කාය කියනවා. කාය කියන එකේ තේරුම ස්කන්ධ කියන එක. අන්න දැන් බුදුරජාණන් වහන්සේ පටවියාපෝ තේජෝ වායුගතතර කායති කාය පිළිබඳව කාය ලෙඩ වෙනවා තමයි කියලා දේශනා කළා. දැන් සරියුත් මහ රහතන් වහන්සේ කතා කරන්නේ කියන්නේ කාය ගැන නෙමෙයි සිත ගැනයි. අන්න එතන ඒ නිසා තමයි උන්වහන්සේට යලි රූප කියන වචන පාවිච්චි කරලා කතා කරන්න සිදු වෙලා තිබෙනවා. එකවරක් බැරි නම් දසවරක්. දසවරක් බැරි නම් සියස්තරක්. කල්පනා කරලා අප කිව්වාට පිළිගන්නේ නැතුව වෙන්න පුළුවන් දේ හිතා බලන්න. තවතාවක් මතක් කරනවා. ඔබ රූප කියන්නේ ශරීරය කියලා ගත්තොත් ඔබට වේදනාවට විඳින්න දෙයක් නැතුව යනවා. නමුත් ඔබ රූප අතහැරලා බැලුවොත් එහෙනම් රූපස්කන්ධය කියන්නේ අරමුණ ගත්තොත් ඒ අරමුණ තමයි මොහොතින් පිස්සෝ වේදනාව වලින් විඳින්නේ. ඒ අරමුණට තමයි සංඥාව එකතු වෙන්නේ. අරමුණට තමයි ඔබ ලෝභමය හෝ දේශමෝහ කාණ සංකාර. ඒ තමයි යොදන ගන්න විඥානය. මෙන්න ස්කන්ධ පංචකයාගේ ඉදීම නැරීමයි බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය දේශනාවට පදනම් වුණේ. දුක්ඛ නිරෝධයට පදනම් වුණේ. ඒ නිසා පළමුව නිරුල්ල තේරුම් ගන්න ඕන අපතුල මොහොතක් මොහොතක් පාසා ඇති වෙන්නේ නැති වෙන මේ ස්කන්ධ පංචකය නොනින් තේරුම් ගන්න ඕනම සිදුවෙනවා කියන්නේ. එනිසා මා කියනවා මෙතන පරිවත් කාමඳුරෝ ආයෙ කය ගැන කතා කරන්නේ නැහැ. උන්වහන්සේ පැහැදිලි කරන්න යන්නේ මොකක් ගැනද? උන්වහන්සේ එහෙම පැහැදිලි කරනවා. කතංච ගාපති ආතුර කායෝච්චේ වහෝති ආතුර චිත්තෝ. එහොතිය කය ලෙඩව තියෙද්දි සිතින් ලෙඩලා ඉන්නේ කොහොමද? අන්න. දැන් සිතින් කියන වචනේ පැහැදිලි කරන උන්වහන්සේ මෙහෙමයි පැහැදිලි කරන්නේ. අස්සතව අපතුජනෝ අරියාණං අදස්සාවි අරියස්ස ධම්මේ අකෝවිදෝ අරියස්ස ධම්මේ අවිනීතෝ සත්පුරුසාණං අදස්සාවි සත්පුරුස ධම්මේ අවිනීතෝ අකෝවිදෝ අවිනීතෝ කියලා පැහැදිලි කරනවා. මේ ලෝකේ ඉන්නවා කියලා කියනවා අස්සතව අපතුජනයා කියලා කියනවා. ඔය ස්කන්ධ පංචකයාගේ ඉදදීන නැරීමේ සංයමයේ තින්ත බැරි වුණා වූ විතර දිස්ත්‍රිපුරු හැමදිනාටම අපි තාමත් පුතග්ජායන කියලා කියන්නේ. අසතුටක් කියන එකේ තේරුම ස්කන්ධ පංචකයාගේ ඉදීම නැරීම මනමින් තේරුම් ගන්නට නොවන නැති. ඒක අල්පස්සතයි. මම කියන පුද්ගලයා එතකොට ඉන්නවා කියන අදහස තුළ ඉන්නේ. මම මගේ ආත්මය කියන මේ හිරගය තුළ තමයි අසතුටක් පුතග්ජනයා ඉන්නේ. එබඳු පුද්ගලෙක් ආර්යයන් වහන්සේලා. ආර්යයන් වහන්සේලා කියන්නේ ස්කන්ධ පංචකයාගේ ඉදීම නැරීම මනමින් පැහැදිලි කරලා දෙන අය. අදස්සාරි කියලා කියන්නේ උන් දකින් තියන්නේ. ඒ ආර්ය ආර්ය ධර්මයේ තියෙන ස්කන්ධ පංචකය ඇතුළේ නැරීම තුළින් අපිටම සම්බෝධය. ඒකක ප්‍රිය කරන්නේ අකෝවිද. ආර්යස්ස ධම්මේ ඒ ධර්මයේ සිත්මෙන් නිස්සනේ අවිනිතු. අනවලක්. සත්පුරුෂින් මහන්සියලා කියලා කියන්නේ ඔය ධර්මයේ පැහැදිලි කරලා දෙන්න ආයි. සත්පුරුෂ ධර්මයේ කියන්නේ තිය ස්කන්ධ පහ ඉදින් නැරීම කියන ධර්මතාවය. ඒකට කැමති නැහැ. ඒ සත්පුරුෂ ධර්මයේ සිත්මෙන් නිස්සනේ. සිත්මෙන් නැත්නම් මේ අසුතත්පත් ගණයා කොහොමද මේක දිහා බලන්නේ? රූපන්තං අස්ථානං අත්තනිව රූපං රූපස්මං රූපස්මින් වා අස්ථාන අස්ථානං අහං රූපං මම රූපං රූපං අන්න මෙන්න මෙතන මේකෙන් කියන්නේ මොකක්ද? ඔහු හිතනවා රූපය මම කියලා කියන්නේ ශරීරය මම කියන එක නෙවෙයි තේරුම් ගන්න. අර රූප ආරම්මණයයි ඔහුට ආපු ආරම්මණයයි ඔහු නම් කියන්නේ. දැන් අපිට රූප තේරුම් ගන්න බැරි නම් ඉතහා ගිහලා වේදනාව බලන්නකෝ. වේදනාව මම වේදනාවේ වේදනාව තුළ මායත මාතුල වේදනාවේ. සංඥාව මමයි මම සංඥාවේ සංඥාව තුළ මායත මාතුල සංඥාවේ. එතකොට මා බවට පත්වන්නේ ශරීරයක් නෙමෙයි. එතන වේදනා සංඥා සංකාර විඥාන හැම එකක්ම. මේකත් එකක් පාසා පැහැදිලි කරනවා රූපේ මමේ මම රූපේ රූපේ තුල මායත මාතෘ රූපය කියලා. දැන් හතර ආකාර මිත්‍යා දෘෂ්ටි කරගන්නවායි කියලා. එන්න පංචස්කන්ධය හතර ආකාරයෙන් වැඩි කරපුවා විත්‍යාකාර මිත්‍යා දෘෂ්ටි කියලා. විත්‍යාකාර මිත්‍යා දෘෂ්ටි කියලා කියන අසුතත් ප්‍රඥාන ලෝකෙ දිහා බලන ආකාරයයි. ඔහු ස්කන්ධ වශයෙන් දකින්නේ රූපය. ස්කන්ධ පංචකේ රූප නම් වූ ආරම්මණය එකමම. ඒක තුළයි මාය තියෙන්නේ. මම තුළයි ඒක තියෙන්නේ. ඒ රූපේ තමයි මම කියලා කියන්නේ. මෙහෙම හිතනවා. අපි ඉතලට එහෙමම අරගන්නවා. වේදනාව. ආ වේදනා ස්කන්ධය. වේදනා ස්කන්ධයයි මම කියන්නේ. මමයි වේදනා ස්කන්ධය කියලා කියන්නේ. වේදනාව තුළයි මායින්නේ. මම තමයි වේදනාව කියලා කියන්නේ. මේ වේදනාවයි මම කියලා කියන්නේ. සංඥාවත් එහෙමයි. සඤ්ඤාව මමයි මම සඤ්ඤාවය මේ ශ්‍රේණියකින් ඇතිවන ආරම්මණය පිළිබඳ සියුම් විශ්ලේෂණයක්. එතකොට මේ සඤ්ඤාව යම් ආකාරයෙන් වේදනාව සඤ්ඤාව යම් ආකාරයෙන් අඳුනාගනීද වේදනාවේදී තිබෙනවා සැප දුක් උපේක්ෂා කියන වෙනස් වීම. ඒනනෝ තමයි කෙනෙකුට සංඛාරයේදී ලෝභ මෝහ හෝ දේශ මෝහ ඇති වෙන්නේ. ලෝභ දේශ මෝහ තුනම ඇති වෙන්නේ. ලෝභ මෝහ එක පැත්තක් ඇලීම සමුලාව, දේශ මෝහ එක පැත්තක් ගැටීම සමුලාව. එතන මෝහ යන මම යමි යන මුලාවයි. දැන් මේක යහපත් පැත්තට මම මේකට ගත්තත්, අයහපත් පැත්තට මම කොට ගත්තත් විඥානේ එක පිළිගන්නවා. ඒක එහෙම තමයි කියන්නේ. ඊටහා විශ්ලේෂණය කරන්න වැරදි කියලා දෙන්න උපදෙස් දෙන්න විඥානේ හැකියාවක් නැහැ. ඒකයි විඥානේ මුල අවුවේ මායාවක් කියලා දෙන්නේ. දැන් මේ ලෙසට අසුතක් ඥානය කිසියම් ආරම්මණයක් ගැනීමේදී අරමුණක් ය ඒ හේතුඵලයන්ගෙන් ඇතිව දෙයක් ය ඒ ඇති වෙන ගමන් නැති වෙනවාය අල්ලගන්නේ නැත්නම් ඒක මමවන්නේ නැහැ. ඒ කියන්නේ මේ මොකක්වත් දන්නේ නැහැ. මම කොටයි දන්නේ. ඒ මම කොට aran සිටියදී මේ රූප, ශබ්ද, ගන්ධ, රස ආරම්මණයන්ගේ ස්වභාවය ඇතිව සෙනින් නැති වෙන එක. අන්න ඔහු මේක කරේ ඇල්මයක් ඇති කරගත්තා නම් ඒ රූප හෝ ශබ්ද හෝ ආදි වශයෙන් ආරම්මණය කරේ ඔහුගේ කැමැත්ත එක නවත්ත ගැනීමට. අන්නේ නවත්ත ගන්න තියෙන කැමැත්තට තමයි කියන්නේ අනිත්‍ය දේ නිත්‍යකට ගන්නවායි කියන්නේ. අරමුණ ඇති වෙන නැති වෙන ස්වභාවයේ චෛතසිකයක් නමුත් ඒක තමන් බැඳීම ඇලීම නිසා නිත්‍යකට ගන්නවා. ඒ නිත්‍යකට ගැනීමටයි මම කියන්නේ. මම නම් දෙවෙනි වතාවට නෙමෙයි මගේ වන්නේ ඒ මොහොතේම මගේ. මගේ නම් තුන්වෙනි වතාවට නෙමෙයි මගේ ආත්මය වන්නේ ඒ මගේ ආත්මය. දැන් රූප ආරම්මණය හෝ සද්ද ආරම්මණය හෝ ගන්ධ ආරම්මණය හෝ වේදනාව හෝ සංඥාව හෝ ඕනෑම දෙයක්. ඒ මොහොතේ මේ අසුතත් ඥානයා නිත්‍ය සුඛ ආත්මකට ගන්නවා. මම මගේ ආත්මයට ගන්නවා. ඔහු එක නවත්ත ගන්නට කියන්නේ. ඔහු එහෙම එක අල්ලාගෙන තියෙද්දී ඒ ආරම්මණය අපිට නවත්තන්න බැහැ. ඓසිකාට ගත්ත එක නවත්තන්න බැහැ. ඒක නැති යනවා. අන්න මේකෙන් තේරුම් ගන්න ඕනේ. රූපම් මම රූපම් පි පරිඋත්තරායත් හොති. අල්ලාගෙන ඉන්නවයි කියන කේ තේරුම ඒකයි. එහෙම අල්ලාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? තස්ස රූප විපරිණාමන්නත් භාවය. උපජ්ජන්ති ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාස. අන්න ඒ ඔබ නවත්ත ගන්නට කැමති රූපාරම්මණය හෝ සද්දාරම්මණය හෝ ගන්ධාරම්මණය හෝ නවතින්නේ නැසිකයි සික වශයෙන් වෙනස් වෙලා යනවා. දැන් අර නිත්‍ය කොට ගත්ත නිසා තමයි ඔබට අනිත්‍ය වන විට මේ කතා කරන්නා වූ ශෝක පරිදේව දුක් දෝමනස් කියන සේවල් උපදින්නේ. එමනම් අනිත්‍ය නිසා දුකයි නොවේ. සංස්කාරයන් නිත්‍ය කොට ගත්තායට අනිත්‍ය වන විට දුකයි. මෙත්තාවට ගස්සේ ගන්න. සංස්කාර කියන්නේ මොනවද? මේක පෙර ධර්ම දේශනාවල අපි මක් කරලා තියෙනවා. නමුත් මේ අලුත් අසන්නම් කීප සංස්කාර පිළිසක් එක සවන් දෙන බව අපි දැකලා ගන්න ගණගෙන තිබෙනවා. ඒ නිසා අපට යලි මේක පැහැදිලි කරන්න වෙනවා. ත්‍රිවිධකයේ පැහැදිලි කරන ලබන්නේ අනාගත ඵල හට ගන්නට ඉතුරු හේතු ඉතුරු කරන දේවල් වලට සංස්කාර කියලා. සංකාර ස්කන්ධය තුල තියෙන දේවල් තමයි සංකාර කියන්නේ. අදිස්සංසාරි අවිජ්ජා පත්‍ය සංකාරා කියන එක තුල තියෙන දේවල් වලටයි මේ සංකාර කියන්නේ. අවිජ්ජා පත්‍ය සංකාර කියන එකෙන් පැහැදිලි කරනවා අවිජ්ජාව හේතු කොටගෙන පුණ්‍ය අපුණ්‍ය කර්ම රැස් කරනවා. අන්නේ පුණ්‍ය අපුණ්‍ය කර්ම වලට තමයි සංස්කාර කියන්නේ. මෙතන අපි තේරුම් ගන්න ඕන සංස්කාර. එතකොට බුදුන් වහන්සේ වදාරනවා සංඛාරා පරමාදුක. ලොකුම දුක සංස්කාරය. සංස්කාර කියන්නේ බාහිර ලෝකෙකින් අපිටිය කඩන්නම් අපි ඒවා අල්ලගෙන අපේ නෙවෙයි නම් ඒවා නිසා මොකද අපට ඇති වෙන දුක. එහෙම එකක් ඇති වෙන්නේ. නමුත් රූපේදනා සංඥා සංකාර කියන මේ සංකාර ස්කන්ධය තමන් අරමුණු ඉදීමේදී අල්ල ගන්නකොට. ඒ සංඛාරයේ මමද? මම සංඛාරයේ. සංඛාරයේ තුලද මම ඉන්නේ. මාතුලයි සංඛාරයේ ඉන්නේ. සංකාර ස්කන්ධය. දැන් මේ සංඛාර ස්කන්ධේ අපට ආකාර තුනක් දැකගත හැකි දීගණිකායේ සංගීති සූත්‍රයේ සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ආ එතනම මේ සංඛාර තුන හොයාගත්තා. මොනවා සෝදාරනවා? තව මේ සංඛාර. අන්න පුද්ගලයේ ලෝභ මෝහ මුල් කොටගෙන සිටෙහි යලි ඇති වෙන්නට හේතුවක් හේතරාශි කරයිද? එකට කියනවා අපුඤ්ඤාදි සංඛාර. අපි තේරෙන සිංහලෙන් මේකට කියනවා තෞරස් කරනවා කියලා. වේස මොහ හේතුකපලි. ලෝභ මොහ මුල් කොටගෙන යමෙක් යම් හේතුවක් ඉතුරු කරයි තත් ඒකට කියනවා අපුඤ්ඤාදි සංඛාර කියලා. අපාය උපදීමට හේතු වෙන්නා වූ හේතු අපුඤ්ඤාදි සංඛාර. මිනිසුන් හෝ දෙවියන් අතර උපදීමට හේතු ඉතුරු කරන්නා වූ හේතු පුඤ්ඤාදි සංඛාර. රූපී අරූපී ඥාන සුද්ධාවත හැර රූපී අරූපී බඹතලවලදීමට රූපී අරූපී ධානලාභින් ධානයේ මම කොට ගන්නවා. එහෙදී මම වෙන්නේ රූප ආරම්මණය නෙමෙයි. උන්ගේ ධානය. එනිසා උන් එන් සයව නැත්නම් කාලක් ක්‍රියා කරපම අදාළ තැන උපත ලබනවා. ඒ ආනිජ්ජාදි සංඛාරයේ කියන්නේ ඒක තමයි මම නිසා. දැන් මේ ත්‍රිවිධ සංඛාර වලින් කරන දේ මොකද්ද සත්‍යයකට? සත්‍යා දුගතිගාමී උත්පත්ති ලබා දෙනවා සත්‍යයට. සුගති ගාමී උත්පත්ති ලබා දෙනවා කාම ලෝක වශයෙන් මිනිසුන් හොදිරියන් අතර. ඒ වගේම රූපී අරූපී බමුතල උත්පත්ති ලබා දෙනවා සංඛාරයට කරන්න පුළුවන් මේකයි. එහෙනම් ඔබ දන්නේ නැතුව සංඛාර රැස් කරනවායි කියන කේ තේරුම සසරේ 37 තලයේ ඇවිදින්න අවශ්‍ය හේතු අවකාශ කරනවා කියන එක නේ. ඒක නේද සංඛාරා පරමා දුක කියලා කියන්නේ. පුඤ්ඤාදි සංඛාරා පුඤ්ඤාදි සංඛාරයි මෙන්න දැන් අපි මේක එකතු කරනවා තව දැනකට සබ්බේ සංඛාරා අනිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛාති අනිච්ඡවත සංඛාරා වය ධම්මා සංඛාරා ඔය කියන්නේ ඔබේ නිවසක මිනිස්සෙක් මරණාම එයා මැරුණා කියන එක නෙවෙයි අනිත්‍ය වුණා කියන්නේ මිනිහෙක් නෑම කියන එක නෙවෙයි මේ සංඛාර වල ස්වභාවයක් තමයි හටගත් තැනින් නැති වෙන එක. ඒ ඒකයිත දෙයක් තමයි. ඒකයි කියන්නේ ඒක උත්පාද වය ධම්මිනෝ කියලා කියන්නේ. ඒ උත්පාද හේතු සත්‍යයෙන් හට ගන්නවා වැයවීම ඒකට ආйти වැඩක් අපි කරන්න ඕන නැහැ. ඉපදිලා නැති වෙන උපජාත රුද්ධම්. ඒකාන්තයෙන්ම වත කියලා කියන්නේ. මේ සංස්කාරයන් පුණ්‍යාදී වූ අපුණ්‍යාදී ආනිජාදී ඒකාන්තයෙන්ම ඇතුළු සෙයින් නැති ඒ බුදුන් වහන්සේ හොයාගත්ත ධර්මයයි. ඒ නිසා උන්වහන්සේ මේවට වචනයක් දෙනවා සංස්කාරයන් අනිත්‍යයි. හටගත්ත සමය නැති වෙනවා. දුසෙන් නැති වෙනවා. අනිත්‍යයි නම් ඒක මම වන්නේ නැහැ. දුක්ඛයි. එහෙනම් මම නොවේ නම් ඒක මගේ වන්නේ නැහැ. අනාත්මයි. මගේ වන්නේ නැත්නම් ඒ සංස්කාරයක් මගේ ආත්මේ වන්නේ නැහැ. ඒ බුදු වදන. අසුත සුපංචනිය අපෝහෙත දකින්නේ නිට්ටයයි ඒ සංඛාරයේ මම නිට්ටයයි කියන්නේ මම සුඛයි එනම් ඉතින් මගේ කොට ගන්න යමක් තියෙනවා දුක්ඛයි කියන්නේ මගේ කොට ගන්න යමක් නැහැ සුඛයි කියන්නේ යමක් තියෙනවා එහෙනම් ඒක මගේ ආත්මේ දැන් මගේ ආත්මය කියන්නේ ජීවිතේ නොවේ ලෝභය හෝ ද්වේෂය හෝ මෝහය හෝ ඊර්ෂ්‍යාව හෝ කෝපය හෝ තවත් ඒ වගේ ආරම්මණයක් අල්ලගත්තාම ආරම්මණයයි මම වන්නේ මගේ ආත්මය වෙන්නේ. සාක්ෂියක් ඕන නම් ඉදිරිපත් කරන්න. රාජ භික්ෂුන් වහන්සේ සබුදු ජානන් වහන්සේ නිවසනවා. ස්වාමීනි මමම කියලා කියනවා කොහොමද මේ මම හටගන්නේ? උන්වහන්සේ උත්තර දෙනවා ආදී යම් කෙනෙක් ගාවා ලෝභය තියෙනවා නම් ලෝභයටයි මම කියන්නේ ද්වේෂය තියෙනවා නම් ද්වේෂයටයි මම කියන්නේ ඊර්ෂ්‍යාවටයි මම කියන්නේ ආදී වශයෙන් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා දාරනවා මේ මොහොතේ උපදින මේ සංඛාරය පැලීම වැඳීම හෝ ගැටීම වැඳීම ඇති වුණා මුලාව ඇති වුණා එතරම්යි මම කියන්නේ කියලා. තාවිකස් තිහාට තේරුම් ගන්න. පඨම සහ ဒုတိය වික්කු සූත්‍ර තියෙන්නේ අනුත්තර නිකායේ. මේදි බුදුන් වහන්සේ බණාව පැහැදිලි කරනවා. යංකෝ වික්කවේ අනුසේති තේන සම්පං ගච්ඡති. අනේ යම්කිසි පුද්ගලයෙක්නේ ආරම්මණය ගැනීමේදී අනුසයක් ඉතුරු කරනවාද? අන්න සංසාර මම කොට ගන්නවා කියන එක තමයි මේ අනුසීතු කරනවා කියන්නේ. නැවත හට හේතුවක් අවකාශ කිරීම. ඔක උදාහරණයක් වශයෙන් දෙනවා ගයන් ගස මිය යන විට දීගිය තුළ ප්‍රවාහ ශක්තිය ලැබඩකට මිය යනවා වගේ. ඒ වගේ ප්‍රවි සංඛ්‍යාත මොනවාත් ඒ උදාහරණයෙන් තේරුම් ගන්න. ස්කන්ධ මිය යනවා. නමුත් මම කොට ගත්තොත් මිය යන්නේ අවකාශ කරලා හේතු යලි හට ගන්න හේතු. යම් නානුසේති ඔබ මේ ආරම්මණය ගැනීමදී අනුසීතු කරන්නේ නැතුව අනිත්‍ය දකින්නවා. එහෙනම් ඔබට මම හට ගන්න හේතු ඉතිරවන්නේ නැමෙතේන සංකම්පයි. දැන් බලන්න. මේ තමයි මේ සරියුත් මහ රහතන් වහන්සේ නකුල පිටමාට පැහැදිලි කරන්නේ. යම් කිසි පුද්ගලෙක් ස්කන්ධ පංචකයාගේ ඉදීම නැරීම වරදවාගෙන තේරුම් ගන්න නැතුව පුදුන් සමාගයේ මමගේ මගේ ආත්මයකට කටයුතු කරයිද? ඔබේ ආරම්භණයක් පාසා පුද්ගලයෙක් වශයෙන් මමකට මගේකට මගේ ආත්මයකට පව කරන්නා නම් තව මම මගේ මගේ ආත්මයකට ගන්නවා. සුපක් ජන සමාගයේ පින් කරන්නා නම් පින මම මගේ මගේ ආත්මයකට ගන්නවා. බුදුරජාණන් වහන්සේ හමුණු සමාජයේ ධානලාභය රූපී අරූපී ඔහුගේ ධානයේ මම මගේ මගේ ආත්මයකට ගන්නවා. ඒ සියලු දෙනාටම ඔබ මේ අල්ලාගත් සංස්කාරයේ නිත්‍යයි සුඛයි ආත්මයි. එනිසා උන් කිසිවකට මේ සැපරේ හෙල්දින් හැරුණාම වශයෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. සබ්බේ සංඛාර අනිත්‍යාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා පැහැදිලි කරමු අපි. යම් කෙනෙකුට මෙන්න මේ කල්යාණ මිත්‍ර සේවනයේ තුලින් මේ සංස්කාරයන් පුඤ්ඤාභිව අපුඤ්ඤාභිව අනිත්‍යාදී අල්ලාගන්නේ නැත්නම් සිත තුල සිදුවෙන දෙයයි අනිත්‍යය. නෝනින් දකින අනිත්‍ය කියන්නේ ඒක අනිත්‍යම් කියලා කියකිය ආයිතියට එහෙම නැත්නම් වතපිටිද කරන්නේ නැති වෙනවා කියලා අනිත්‍යක් හදලා වැළුවට මේ සිද්ධිය සිදුවන්නේ නැහැ. යදා පඤ්ඤාය යම් විටක නෝනින් දකීද. අන්න මෙන්න මේක තමයි ධම දැකීම කියලා කියන්නේ. ධර්මයේ දකින බුදුන් දකී කියන තරටත් අපි ගන්න වෙනවා මේක. ධම දැකීම කියන්නේ මෙන්න මේකයි. මේ සත්‍යයා සංසාරයේ මේ ස්කන්ධ පංචකය තුළ ඉන්න සංස්කාරය උපේදන සංඥා සංකාර සම්බන්ධ කරගෙන කොතනක හෝ මම මගේ ආත්මකට ගන්නවා නම් ඔහුට ඒ අදාළ තැන ඉන්න සිද්ධ වෙනවා. තාපේ නම් තාපේට අදාළ තැන, පින නම් පිනට අදාළ තැන, රූපි ඥානෙ නම් ඒක අදාළ තැන, අරූපි ඥානෙ ඒක අදාළ තැන. මේ තමයි සත්‍යය කරන වැරද්ද. බුදුරේක ලෝ පහළ නෝ යුගයක මේ සත්‍යය සමහරු පව කරනවා, සමහරු පින් කරනවා, සමහරු අනාන්තයට ගිහිල්ලා භාවනා කරනවා කියලා ලක්ෂණ නැතුව චතුරාර්ය සත්‍ය නැතුව මාර්ගඵල ලාභින් කරව ඔය සංස්කාරයන් අල්ලගත්තම හොඳ ආස්වාදයක් තියෙනවා. රූප බලන්නාට ජීවිත අසන්නාට ඒ ජීවිතේ සංස්කාරයක්. අවයන් මේවා යටපත් වෙලාගේ රූපී අරූපී ධ්‍යාන ලාභියට පුදුම විදිහේ සංයමයක් සම්පීඩාවක් ගන්න තියෙනවා. ඔහුට එතන මම සැඟවී ඉන්න බව තේරෙන්නේ නැහැ. ඒ නිසා ඔහු ඉදතල ඉපත ලබා කලක් ගතපට බුදුරු දෙන්නේ තුන්දෙනෙක් පහල වෙනතුරු සින්න වෙලා යලි අර අවශේෂ වූ අවිද්‍යා හේතු නිසා යලි සීන ප්‍රතිසන්දියට දෙනවා කියලා කියන්නේ ඔවුන් සෝවාන් මඟ ගියේ නෑ ඉන් පිටදී මඟ. මේ අනිදුක්ඛ අනාත්මය තේරුම් නොගෙන යන මඟට තමයි කියන්නේ අත්පිළම සාමියෝගය කියලා. මේ මඟ ගියාම පතරේ 31 තලයේ ඉහළටම යන්න පුළුවන්. පෙරේ වුණාම ආපහු පහළට මෙන්න පුළුවන්. මෙන්න බුදුරේකුගේ හමුවේ මේ වටිනාකම බුදුරේකුගේ ධර්මයේ පැහැදිලි කිරීමේ මේ වටිනාකම කොහොමද ඒක අපි පැහැදිලි කරන්නේ? තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අත නිබ්බින්දති දුක්ඛ. අනර සංඛාර කය කෙරෙහි වූ කලකිරෙනවා සංඛාරයේ මම කොට කලකිරෙනවා කියන්නේ අප්‍රිය වෙනවා පිළිකුල් කරනවා කියන එක නෙමෙයි. ප්‍රියයි මම මගේ කොට ගැනීමට කැමති වෙන්නේ නැහැ කියන එකයි මෙතන පිළිකුල් කරනවා. කලකිරෙනවා. එහෙම ඒ සමග්ගෝ විසුද්ධිය එමයි නිවන තමයි. එමයි නිවන තමයි. දැන් බුදුරජාණන් වහන්සේ ළඟින් එන නකුල පියතුමාට සරියුත් මහ රහතන් වහන්සේ ආයේ ලැබුව තිබියදී රූප වේදනා සංඥා සංකාර විඥාන කරන ස්කන්ධ පංචකයන් ඔහු මමගේ මගේ ආත්මකට ගන්නේ නම් ඔහු මේ ශෝක පරිදේ දුක් දෝමනස්යන්ගෙන් නිදෙන්නේ නැහැ ඔහු දුකේම පරිසරණයි කියන එක මනවින් පැහැදිලි කරනවා. ඒක නපුල කීතු මාත විතරක් නෙමෙයි මේ සමාජයේ නිස්සී පුරුෂ ජීවිත පුතක් ගැන හැම දිනාටම කතාව දුක ගැන දුකින් නිදෙන්න කතාව තියෙනවා. පංචස්කන්ධය නිරෝධය රුම් ගන්නෑ. එතකොට ඒක පංච උපාදානස්කන්ධය වෙනවා. සංකීර්ත වෙන පංච උපාදානස්කන්ධා කියනවා දුක නැද දුකින් මිදෙන්න හදනවා. අඳුරේ අතපත ගන්නවා. ආලෝකී ලැබිදන්නේ. ඉන්න මේ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ පැහැදිලි කිරීම මනාව නකුල ප්‍රේතුමාට දේශනා කරනවා. පෙරුත් මහ රහතන් වහන්සේ තමන් වහන්සේ සෝවාන් ආදී මාර්ග ඵලවලින් මේ තත්ත්වයට ප්‍රත්‍යක්ෂ වෙන්න තත්පත් වෙන්නට භාවිතා කළේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය හැම විටම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැලීමයි. මා විශ්වාස කරනවා. අනුමාන කරනවා. කිසි දුකෙනෙකුට මේ සසර ගමනේදී සියලුම සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැලීමෙන් හැර මේ සංස්කාර ස්කන්ධය ශූන්‍ය කරන්න නැවත උපතට හේතු අවකාශ කිරීම නැති ක්‍රান্ত වෙනත් ක්‍රමයක් නැහැ කියන එක. අනිත්‍යයි තියෙන්නේ මමත්වයේ සංගවන ක්‍රම. බලන්න මම කීටි දෙයක් ඔබට පැහැදිලි කරනවා. මින් පෙර ධර්ම දේශනා ගණනකට පෙර ඉදිරිපත් කරපු දෙයක් ආයෙ මතක් කරගන්න අලුත් අයට අහන්න. ඔබ යන්න බුදුජානන් වහන්සේගෙන් කර්මස්ථාන දෙන විලසන් වැඩීම සඳහා ගමකට ගිය 30 දෙනා වහන්සේගේ කතාව හෙවත් මාතික මාතා කතාවට. එතුමියා ඉදිරිපසට ගොස් වැඳ ආර්යයන් වහන්සේලා කොහෙද යන්නේ කියලා විමසලා තමන්ගේ ගමට එක්කලා ගිහිල්ලා තමන්ගේ ඥාතීන් උදව් කරගෙන දිවා රාත්‍රි විවේක ස්ථාන සියල්ල ඉදිරිපත සෙනසුනක් හදා පූජා කරලා ගමට යනවා. වහන්සේලාගේ මූලිකත්වයේ දරුවෝ ස්වාමීන් වහන්සේ කියනවා අපිට මේ වාද්‍ය කරලා දුන්නේ අපි මෙලොවට බීතල මව නෙවෙයි එනිසා අපි අත්මාද විය යුතුයි කියලා තම තමන් ධර්මයේ හැසිරෙන්න තමන් යනවලට ගියා. අම්මට හිතෙනවා ආර්යයන් වහන්සේලා මොකද කරන්නේ කියලා බලන්න. මම හොඳ දැනක තියෙනවා ඔබට මේක තේරුම් ගන්න ඕන. උන්වහන්සේ හැමෙන් තේන උන්වහන්සේලා හැමෙන් තේසුනිනවා. ආරණ්‍යක පැපකරු ඉන්නවාගේ මෙතන පැපකරු දායක මහත්මයෙක් හිටියා. කෝ අපි ආර්යයන් වහන්සේලා තම තමන්ගේ කන්නල ඇති. මට දකින්න ආසයි. එහෙනම් කැමති මේක දිය ගන්න. අනු උන්වහන්සේලා ඊට පෙර කතා කරගත්ත අපි තම ධර්මයේ සෙමුනි කියලා. දැන් 30 දෙනා පාරවල් 30කින් පරිවැඩම කරනවා. අම්මට දුක හිතෙනවා. පාරේ සුමුර දිගෙනකොට නම් ලස්සනට එක්කෙනා අපිට පස්සේ දෙලා තාව දැන් මේ මොන හරි කාරණයකට අමනාප වෙලා කියලා තමයි මේ වෙන වෙනම ඉන්නේ කියලා. ඔය පුතත් යන මනසේ ඇති. ආර්යයන් වහන්සේලා අමනාප වෙන්න කාරණයක් නැහැ ඒක හදා ගන්න වෙනවා. පුතත් යන අය තමයි පුංචි දෙයකට පස්සලහගෙන යන්නේ නැත්තම් අමනාප ඇති කරගන්නේ. ඒ ඇගේ චින්තනය එතන තමයි ඒකෙන් තිබුණේ. ඒකයි පෙන්නන්නේ. ගිලම්පස පිටක් පිළිගන්නලා ඒ පිළිගන්නේ මොනවද කියන්න මම දන්නේ නැහැ. විමසූ ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මෙතන හොඳට තේරුම් ගන්න. මේ ටික මම කියලා දෙන්න යලිත් තේරුම් ගන්න. ඔබ වහන්සේලා මොකද තැන්තැන් වලට වෙලා කරන්නේ? ඒ පාලියෙන් තියෙන දේ මම මේ සිංහලෙන් කියන්නේ. නැත්තම් ජප්ත සිංහලෙන් තියෙන දේ මම මේ සරල සිංහලෙන් කියන්නේ. අපි මහානකම් කරනවා උත්තරේ මෑණියන් අහනවා මහානකම් කරනවා කියන්නේ කුමක්ද? සිල තුන වඩනවා. අන්න මේ ශාසනයේ සැබෑ මහානකම. බිහිවෝ පැවිදිවෝ ස්ත්‍රීවෝ පුරුෂවෝ නිත්‍ය සුඛාත්මකට පතර ඇවිදින ලක්ෂණය මුල අවතේරුම් අරගෙන ත්‍රිලක්ෂණින් වලින් බැලීම. ඒයි සැබෑ මහානකම. ඒකයි අපි අද දවසේ මහානකම කියලා එක එක්කෙනාට වෙන වෙන මහානකම් රටේ පොතේ තියෙන්න පුළුවන්. නමුත් මේ ගෞතම සාසනය තුළ මෙහිමක් අපේක්ෂා කරන අයට මේ මහානකම හොයාගන්න වෙනවා. මේ මහානකම අපිට කරන්න බැරිද? ඕන් මෑණියන්ගේ ප්‍රශ්න, ඕන් මෑණියන්ගේ ප්‍රශ්නේ. වියන්ත මේ දේ කරන්න බෑ කියන මතේදාර කෙනෙක් හිටියනම් ඔයගොල්ලන්ට මේක කරන්න බෑ කියලා ගිහින් පින් කර ගන්න කියලා කියාවි. එහෙම මේ ස්වාමීන් වහන්සේ වතාලේ නෑ. පුළුවනි. දෙවියන්ටත් මේක කරන්න පුළුවනි. එනම් කියලා දෙන්නකෝ. අන්න දීර්ඝතම විස්තරයක් කියලා දෙමින් මේ සියලුම සංස්කාරයන් අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්නේ කොහොමද කියන එක පිළිබඳව දැනුමක් ලබා දුන්නා. දැන් තද පාඩමක් නෙමෙයි මේ මෑණියන්ට මේ ස්වාමීන් වහන්සේලා වෙන කීපයක් යන්නේ සමහර විට. උන්වහන්සේලා වනාන්තරය තුළ ආරම්මණයන්ට මුහුණ දුන්නා. මුහුණ දෙන්න ආරම්මණය තරම් තිබුණ නැහැ ඒකට. මෑණියන් ගෙදර ගිහිල්ලා ස්වාමීන් වහන්සේ ආගේ හෝ දරුවන්ගේ හෝ කුඹුරේ හෝ වත්තේ හෝ සියලු කාරණා කටයුතු කරමින් මේ දර්ශනාවට මුහුණ දුන්නා. ගුරුවරයාට ඉස්සර වුණා ගෝලයා. අනාගාමී වුණේ ස්වාමීන් වහන්සේලාට පෙර මේ මෑණියා. ඔබ දැන්වත් පිළිගන්නවද? විහි පැවිදි ස්ත්‍රී පුරුෂ භේදයන්තරව මේ තිලකුණ වැඩිම නම් වූ මහානකම ධර්මීය තේරෙන ප්‍රඥාවන්තින්ද කළ හැකි කියලා. ඒස මග්ගෝ විසුද්ධියා. සබ්බේ සංඛාර අනිත්‍යාති සබ්බේ සංඛාර දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති. එහෙම බලනවා නම් විතරයි නිවනට මඟ කියලා මමද දේශනා කරලා තියෙන්නේ ලෝකුරු පුත්‍රයාණන් වහන්සේද. බන අසනවා කියන්නේ මෙන්න මේකටයි. බන ඇසුහම භාවනාවට වැටෙනවා. භාවනා කරන්නේ කොහොමද කියලා අහන්න ඕනේ. අපේ රටේ බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක් ඕක. අපි භාවනාව ගැන ඉස්සරහට ධර්ම දේශනා කරනවා. බන භාවනා සුදු සමයේ පෙරම් ගන්න යලි පතක් කරනවා. බුද්ධ ගුරු බුදු පියාණන් වහන්සේ පිරිස්තිරි වරාගෙන ගමින් ගමට වැඩම කරමින් රැස්සන හැම දිනාටම ධර්ම කරුණු පැහැදිලි කළා. උන්න දුක් මුල් තැන්කම් තියෙනවා ඔබේ වැඩක් බලා ගන්න කියලා කිව්ව ඇරුණාම මානි රෝපාසක පිරිසෙන් මෙතන හොඳ තැනක් අපි හිටපු වෙලා භාවනා කරමු. මම මේක කියවන්නම්. ඔබ මේක කියන්න. එහෙම කියලා කොටු ගහගෙන එකට වාඩි වෙලා පොණිමට භාවනා කරපු බවට කිසි සාක්ෂියක් තිබිට කේ නැත. භාවනාව යන විශේෂ පිරිසක් වශයෙන් එක්ක කර හැකි බෙදා හදාගත හැකි දෙයක්මව අතිශය පෞද්ගලික කාර්යයක්. තමා විසින් තමන්ගේ චිත්ත සංතානිය ඇතුළත කොටස එළියට එන වෙලාවට නුවණින් දැකේ සේතර ගැනීම මේ කරන්න ඕන කරුණක්. අපේ සංස්කෘතිය තුළ කිසියකට බණක් භාවනාවක් කරගනින් කියලා කියන වරුණාම භාවනාවක් බණක් කියලා මුලට භාවනාව ආදට බණ දාපු තැනක් මාසානේ. එනිසා මේ කරුණ සත්පුරුෂ ආශ්‍රයයක් තුළින් කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් තුළින් මනමින් තේරුම් ගන්න තුන් වයසික් මායනටමත් වෙන්නේ. එසේ නැත්නම් ඔබ පුතග්ජනයි. පුතග්ජන භාවය තුළ ගිහියෙක් හෝ කැවිද්දෙක් වෙන්න පුළුවන්. ඔබට එක්කෝ නොබෙක් වෙන්නත් පුළුවන්. ඔබ හැම විටම මමගේ මගේ ආත්මය තුළ ඉන්නේ. ඔබට දුක් දෝමනස් ශෝක පරිදේහවත් මේ පංච පාදම් සංඝා දුක්ඛා කියන එක ඇතුළේ තියෙන මේ නිදෙන්නට බෑ. ඒ ඔබ ධර්මයේ සරණ කරගන්නේ. සියලුම සංස්කාරයන් අනිත්‍ය කනාතනං වූ ධර්මයයි බුදුන් ලෝට හෙලිකල ධර්මයේ මේ ධර්මයේ සරණ කරගැනීමෙන් පමණයි කෙනෙකුගේ මේ දුක්ඛ මූලයන්, ලෝභ මූලයන්, දේශ මූලයන්, මෝහ මූලයන් ඉවත් කියන්නේ. අව තාමත් මේක එකොස්සයි කතා කළේ දෙවෙනි කොටසට යන්න ඕනේ නිසා. මේ පැහැදිලි කළේ ආතුර කයක් පියාගෙන සිටිනුත් ආතුරෙක් වෙලා ඉන්නේ හැටි. දැන් බුදුන් වහන්සේ බදාරනව නේද සබ්බේ පුදුජන උම්මස්සතා කියලා වචනයක් ඔබ අසා ඇති. එහෙනම් පුදුන් හැමෝම උමතුයි කියන්නේ මෙන්න මේකයි. උන් කිසියම් උමතුවකින් පිස්සුවකින් පෙළෙනවා. ඒක අර මානසික රෝහලට යන්න ඕන මට්ටමේ සත් නෙමෙයි ඊට ප්‍රාථමික මට්ටමේ සිල්තියක්. ඒ තමයි ඔබට විඥානේ වැටෙන්නේ නැහැ. විඥානේ කියන දේ සත්‍ය වශයෙන් පිළි අරගන්න උලා වෙනවා. උමතු ලෝකයේ ඉඳගෙන ඔබ උමතු භාවයෙන් මිදෙන්නට උත්සාහ කරනවා. දිනන්න දන්නතෝ දිනන්න හදනවා. මෙන්න මේ නිසා තමයි සත් සුරිසානම් දස්සාවි සත්පුරුෂ ධම්මේ කෝවිදෝ සත්පුරුෂ ධම්මේ සුවිනීතෝ සුතවා ආර්ය ශාවකෝ අරියානම් දස්සාවි අරියස් ධම්මේ කෝවිදෝ අරියස් ධම්මේ සුවිනීතෝ කියන වචන තුන ඔබට එන්නට වෙනවා. එහෙම නෙමෙයි පරිස්සම්ව වදාරනෝ පතංච ගහපති ආතර කායෝති හෝති නොච අනාප්‍රතිත්තෝ. කයෙන් ලෙඩ වෙලා හිටියත් කයෙන් ලෙඩ කිසි නැති කිසිවෙක් නැහැ. කොහොමද ආතුර නැති ලෙඩ කිසිතකින් ඉන්නේ? නොච අනාතුර කිත්තු ලෙඩ නැති කිසිතකින් ඉන්නේ. අන්නේ පැහැදිලි කරන සරුවත් මහරතන් වහන්සේ පැහැදිලි කරලා දානවා. සුතවා ආර්ය ශ්‍රාවකෝ අන්න බෞද්ධ භාවයට පත් වෙන්නේ පංචස්කන්ධය පිළිබඳ හරිම නිසල තේරුම් ගත්තාම. අරියානම් දස්සාවි අරියන් වහන්සේලා නිරන්තරයෙන් මුණ ගැහෙනවා. ඒ ආර්ය ධර්මයට කරත් අනිදුක්ඛානාත්මේ රකින් දකින්සයි ප්‍රිය කරන්නේ. එහි හිට වෙනවා. හරි සම්මේ සුවිනීතෝ සත්පුරුෂින් මහන්සියලා මුණ ගැටෙනවා. ඒ සත්පුරුෂ ධර්මයට ප්‍රිය කරනවා. ඒ සත්පුරුෂ ධර්මයේ පිට වෙනවා. කොහොමද? අන්න. ওই ස්ත්‍රියක් වෙනට පුළ වෙන්නේ. ඔය පුරුෂයෙක් වෙනට පුළ වෙන්නේ. ඔය රැකියාවක් කරන කෙනෙක් වෙනට පුළ වෙන්නේ. ඔය විරේකියාවෙන් ඉන්න කෙනෙක් වෙනට පුළ වෙන්නේ. ඔහු ඉන්නේ සාගරයේද මුහුදේද අහසේද වනාන්තරයේද කියන ගැටලුව මතුවන්න හැටේරුම් ගත්තා. ඔහු ඉන්නේ වර්තමානයේ. ඒ වර්තමානයේ ඔහුට මුණ ගැහෙනවා. කල්පනාවක ඉන්නවනම් මනෝද්වාරයෙන් අල්පනක් තමයි. පාරේ යනවනම් රූප ශබ්ද ගන්ධ රස ආදී මේ ආරම්මණයන් උටම ගහනවා. නිරන්තරයෙන්. ඔහු ඒව මගහැරලා ස්පියාන ඉන්න කල්පනා කරන්න ඕනේ. පුද්ගලයෙක් වශයෙන් නුඹ රැකී ආවේදෙනවා. ඒක පුද්ගලයෙක් වශයෙන් උට පැවරී තිබෙන යුතුකම. අම්මා හෝ තාත්තා හෝ රජයේ සේවකයෙක් ආදී වශයෙන් මේ කාර්යය එහෙම කරනවා. ඒ කාර්යය කෙරෙනකොටම තමයි ඔහුට රූප ශබ්ද ගන්ධ රස අරමුණු රූප ස්කන්ධය වශයෙන් හටගන්නේ. ඒ රාජකාරියේදීම තමයි ඔහුට මේ කටයුත්තේ විප්‍රිය බව අප්‍රිය බව නිසා අනන්ත වාරයක් කැලීම ගැටීම ඇතිවන්නේ. කියලා මත්තරින් දරින්න පහළ මත්තමේ ආයක කේන්ති කේන්ති ඉන්නේ. පොත් විසිකරන්න හිතෙන්නේ, පොළව ගහන්න හිතෙන්නේ, වැඩසටහනම් කරන්න හිතෙන්නේ. සමහර තැන්වල රූපවාහිනී යන්ත්‍ර පොළව ගහනවා පෙන්වන්නේ. මෙන්න මේ වේදනාව මම සංඥාව මම සංකාරේ මම එතෙන් මේ සංකාරයට ලෝභ ද්වේෂ සමෝහ ආපවා මිනිසා පිළිසන් වේවිදෝ මනුස්සක මමත කෝ නාස්කන්ධ පංචකේ ආත්මකට ගත්තා මමගේ මගේ ආත්මය වුණා එතකොට ද්වේෂයයි මම එයයි මගේ එයයි මගේ ආත්මය දැන් ක්‍රියාත්මක කරන්නේ යක්ෂේ මනුස්සෙක් නෙවෙයි ඔබට මෙතන අල්ලගන්න සතිපට්ඨානයක් නැහැ ඔබ හිත ක්‍රියා කරලා ඉවරලා පස්සේ තමයි කරන්නේ මේ පුතක් ජන සමාජයේ මාර්යාට යටත් මේ ලෝකයේ කටයුතු අවුල් කරන හැටි. තේරුම් ගන්න. මෙන්න මේ තත්ත්වයන්දී ඔබට මුණ ගැහෙනවා මේ කාරණා. දැන් තේරෙනකොට අන්න රූපය මම ආයතර කාරණාව ගන්න. රූපය කියන්නේ රූප ආරම්භණය. මම රූපේ රූපිතර මායද එහෙම ගන්නෑ. කොහොමද එහෙනම් ගන්න? රූපං අත්තන සමනුපස්සති රූපාන්තං වා අත්තන නාත්තනි වා රූපං න රූපස්මින් වා අත්තාන මේ රූපය රූපේ කියන්නේ ශරීර නෙමෙයිද රූප ආරම්මණය මම නෙවෙයි නම් මගේත් නෙවෙයි මගේ නෙවෙයි නම් මගේ ආත්මත් නෙවෙයි ඒකට තමයි පින්නතුනේ අනිදුක්ඛ අනාත්ම කියන්නේ නিত্য සුඛ ආත්මකට නොදන්නේ නම් ඒකයි අනිදුක්ඛ ආත්ම කියන්නේ මේක නিত্য සුඛ ආත්ම කියලා වචනෙන් කිය කියා පුංචි කාලේ ඉඳලා මේව අල්ලගත්තේ නැහැ අනිදුක්ඛ ආත්ම කියලා කියන්න ඕනෙත් නැහැ ළමා කාලේ පරිවි යන විට මේ අල්ලා ගැනීම නිසා හැම විටම නিত্য සුඛ ආත්මකට ගැනීම සිදු වුණේ ඒකට සතිපස්සානිය කියන්නේ මුලාවෙන් කටයුතු කිරීම කියලා කියන්නේ ධර්මයේ තේරුම් ගත්ත පුද්දලෙකුට ආරම්භක ප්‍රියරේ පටන් සිතා අමාරුවෙන් මෙසේ බලන්න පුරුදු වෙන්න ඒක තමයි පඨම සහ ဒုတိය උපාදා පරිත්‍ථ සූත්‍රවල තිබෙනා වූ පාඩයක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න. උපාදා පරිත්‍ථසනාංචෝ භික්ඛවේ දේති සාමි. අනේ අල්ලා ගැනීමෙන් පැවුල දේශනා කරන්නේ. අනුපාදා පරිත්‍ථසනංච අල්ලා නොගැනීමෙන් නොපැවුල දේශනා කරන්නේ. අල්ලා ගැනීමට පුතර්ජන භාවයේ කියනවා අල්ලා නොගැනීමට භාවනාව කියලා කියනවා. අල්ලා නොගන්ත නම් ඒ ආරම්මණය මම මගේ කොට නොගන්ත ඕනේ. එතකොට ඒක සිත තුළ හටගත්තා සංඛාරයේ මම කොට ගන්න නැත්නම් මගේ කොට ගන්න නැත්නම් මගේ ආත්මය කොට ගන්න නැත්නම් එතන අකුසලයෙන් වෙන්වීම සිදු වෙනවා. ඒක කුසලයේ කියලා කියනවා. ඒ සබ්බපාපස්සතරණං කුසලස් රූප සම්පදා කියලා පින්කල යුතුය කියලා වාක්‍යයක් ලියාන නම ගන්න එපා. අරන් බලන්නකෝ දස අකුසලයේ විග්‍රහ කරලා දස කුසලයේ කියලා වෙනම 10ක් වෙනවද කියලා අපේ මනසේ දස පුණ්‍යක්‍රියා වෙනම තියෙනවා දාන සීල භාවනා ආදී වශයෙන් සිතින් කයෙන් වචන ඒ සුත්ත් ජන භාවයේ තුළ පින් පැස් වෙන ක්‍රියා දස අකුසල වෙනම තියෙනවා සානගත අදත්තා දාන කාමීත්‍යචාරම් සවාදී වශයෙන් 10ම දන්නවනේ ඔබ ඉහතකි දස කුසලෙන් වෙන්වීමට දස කුසලයයි කියන ලැබේ කියලා වුණාම දස කුසල් කියලා වෙනම කරන්න දෙයක් වෙනලා තියෙනවද? අකුසලෙන් වෙන්නේ මේ කුසලය. අකුසලයේ කියන්නේ අම් කාරණයක් කරන්න ගත්තාම ඇතුළත ලෝභ මෝහ හෝ දේශ මෝහ තියෙනවා නම් ඇයි අකුසල 10ට මුල ලෝභ දේශ මෝහ කියන්නේ කියන්නේ යම් ආරම්මණයක ලෝභ මෝහ හෝ දේශ මෝහ තියෙනවා නම් ඒන් සිදුවෙන්නේ අකුසලේවත් කර්ම රැස් වීම සංකාර හේතු අවකාශ වීම එතන තියෙන නිත්‍යසුඛාත්මකට ගැනීම මේ නිත්‍යසුඛාත්මකට ගන්න නැතුව ඒක අතහැරෙනවා නම් නුනින් සතිපට්ඨානේ වරණෝ සිහියෙන් දකිනවා කියන්නේ ඒකයි එතකොට ලෝභයෙන් වෙන්නුන ආරම්මණය. එහෙනම් එතන මෝහෙනුත් වෙන්නවා. එහෙම නැත්නම් ගැටෙන්න ගියොත් ද්වේෂයෙන් වෙන්නුන ආරම්මණය. එතකොට මෝහෙනුත් සම්ම වෙන්නවා. මූලයෙන් වෙන්නනකොට පව සිදු වෙනවා ධාය පවට මුල පව මුල කියලා පෙන්නනවා. දස අකුසලයට මුල දස අකුසල මූලය. මූලේ නැත්නම් පව නැහැ. අන්න විරති. වර්තමාන ස්කන්ධ පංචකය තුළ ලෝභ මෝහ ද්වේෂ මෝහ නැතුව නුවණින් අනිත් දකින්න පුළුවන් වන්නේ නම් එතන පවතින අකුසලයෙන් වෙන්නේමයි. සරියුත් මහරහතන් වහන්සේ අකුල සියතුමාට මෙන්න මේ විදිහට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය ආරූපං මම රූපං පින පරිඋත්පත්තයි වෝති. මොහොතක් මොහොතක් පාසා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන පහෝයින් එකක් මමයේ මගේ මගේ ආත්මය කියලා අල්ලගන්නේ ගැටෙන්නේ නැහැ කියලා පෙන්නනවා. මේ තමයි සරියුත් සාමුදුරන් වහන්සේ රහත්ඵලයේ සත්‍යමත් භාවිතා කළ ආව භාවනාව. මේ සරියුත් සාමුදුරන් වහන්සේ ඇයි මේ ගිහියෙකුට වයෝවෘද්ධ ගිහියෙකුට මේක කියලා දෙන්නේ? සරියුත් සාමුදුරුවෝ මොඩයිද? මම අපි කවදාවත් ඒක පිළිගන්නේ නැහැ. මෙන්න මේ වගේ දේවල් ඔස්සේ තමයි අපි නිගමන වලට එන්නේ. මේ ත්‍රිලක්ෂණේ වඩනවා කියන එකට මේ පැවිදි ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. තේරුම් ගැනීමේ හැකියාව පමණයි ඕනේ. ඒ නිසා තමයි මේ අපි අද නැත්නම් බෞද්ධ සමාජය තුළ ලක්ෂාටකින් පාක්ෂෝ වන්නු වෛරිතයි කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි දන්නාතා කරන බාහිය නැමැති ගෘහක තියා ඇසූ පමණින් රහතන් වහන්සේ කෙනෙක් නැහැ කියන සිරිසිදු පෙරවි නැතු. කොසල් රජුගේ සන්තෝෂය අමාත්‍ය රජයඳුන් පිටින් ඇතුළත් රහත් උනායි කියලා කියන්නේ. එදා වුණදී අද වෙන්න බැරි ඇයි? අපට නුවණ නැති නිසාද ධර්මයේ අර්ථ නිරුක්තිය කිසියම් ආකාරයක යටපත් වීමක් නිසාද කියන එක ඔබ හිතන්න. මගේ නම් මා ඉදිරිපත් කරන කරුණු දෙන්නන්නේ මා අපට බැරි කරන මේ ධර්මයේ වැරදි තැන් තිබෙනවා. බුදුහාමුදුරන් වහන්සේ වදාළ ධර්මයේ වැරදි තැන් නෙමෙයි. ඒ අපට අපින් නැපෙන විට ලැබුණ තැනදී සම්මාකාරයක වැරදක් සිදු වෙනවා. ඒක බුදුන් වහන්සේ වදාරලා තියෙන වචන තුනක් මා ඔබට දෙන්නවා මේ මොහොතේ. තථාගතස්ස වේදස්ස ධම්මවිනේ විවෘතෝ විරෝධති නෝපටිච්ඡන්ව බුදු වචනයක්මයි. විවෘත වූත් සිතයි බබලන්නේ නැහැ මම බලන්නේ. සද්ධර්ම අන්තර්දාන සූත්‍රයේ පැහැදිලි කරලා දාරනවා ධර්මය රත්තරන් වලට උපමා කරලා බුදුන් වහන්සේ වදාළ ධර්මය. වෙළඳපළට බොරු රත්තරන් ආපු ගමන් සැඩය රත්තරන් වෙළඳපළෙන් අතුරු දහන් වෙනවායි කියලා පෙන්නනවා. බුදුන් වහන්සේ වදාළ ධර්මය සැඩය රත්තරන් නම් ඒකට වචන සරල අර්ථ කරලා පුතග්ජන භාවය තුළ වැරදි අර්ථය ඇතුළත් කරලා කාටවත් අපිකින් දොස් කියන්නේ නැහැ. සමාජය තුළ සිදුවන දේවල් සාසන පරිහානිය නිසා අපට අද අහන්න හම් වෙන්නේ වැරදි අර්ථයක් නම් එතකොට බොරු රත්තරන් නේද සැඩය රත්තරන් කියලා දන්නේ. ධර්මයේ තේරෙන පුද්ගලයෙකුට සද්ධර්මය අසද්ධර්මය තේරුම් ගන්න බැහැ. දෙකම එක වචනෙන්නේ කියන්නේ. කියන්නේ. සංකරුවා බුරුවත්තරම් සදේරස්වන් හඳුනා ගන්නවා. ඒ ආරි සත්‍ය තේරුම් ගත්ත පුද්ගලයාට මේ ධර්මයේ නිර්වචනයේ වැරදි මේ කාරී කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. පුළුවන් වෙනවා. ඒකත් ඒක තේරුම් ගන්නට බැහැ. තවත් සූත්‍රයක් තියෙනවා වෙනම වෙනක් කියන්න ඕන. නමුත් වචනකින් කියලා මතක් කරගන්න. ආනි සූත්‍රයේ පෙන්නවා ආනකේ කියලා එකක් ගැන. දසෝහි රන් පිටියයි කියලා ඒ කාලේ. උන් ජස්තන බෙදා ගන්න කැරි 10කින් හදපු විමන්නේ උපකරණයක් කියලා තියෙනවා අනකේ කියලා කියන්නේ. කල්යනකට මේක ලියවලින් නම් හැදුවේ කැලි කැලි දෙකම. විරාණ යනකට ඕල් වේ හැදීම තියදී අලුත් තැනක් අපේම එකතු කරන කැලලා. මෙසේ යන සමාගණ යද්දී පුරාම යන බෙර සඳ නැති යන සමනක් ඉතුරු වෙයි කියලා බුදුහාඳුරුව දාරනවා. 10ම කල්යනකට ගිරාපුම අලුතෙන් 10ක් ඒ හැඩයට ඇඩ්ලොක් කරන්න පුළුවන්. දැන් පැරණි හැඩේ තියෙනවා නමුත් එකම පැරණි කැලලක්වත් නැහැ. මේ පුරාණ බෙරකන්ද කියලා කියන බුදුචානන් වහන්සේ අදාළ සිද්ධාර්මයේද එන කියලා කියන්නේ ත්‍රිපිටකයේ උන්වහන්සේ නොකළ දේවල් උන්වහන්සේගේ නමින් හෝ තවත් වෙන නමින් අලුත් අලුත් දේවල් මේකට විලාසිතාවයෙන් එකතු කරනවා. ත්‍රිපිටකයේ යම් දෙයක් සිදු වුණා නම් ඒ කෙරෙන්න ඕන කාරණා ටික. අපි අදෙහි නොතිබුණ යම් තාක් දේවල් කරනවා නම් කියනවා නම් ඒ සියල්ලට කියන්න වෙනවා එන කියලා. ඇනේ කියන්නේ පැරණි ආනකේ නෙවෙයිනේ අලුත් ඇන. මේක උන්වහන්සේගේ ආනතෝත්‍ර විග්‍රහයක් තවපසු දවසක පැයකට ගන්න පුළුවන් අපිට. එනිසා අපි මේ කිසිෙත් මේ සමාජයේ ඉන්න බොහෝ බෞද්ධයා ධර්මදේශනා කිරීමේදී බුදුන් වහන්සේ වදාළ ධර්මයයි මේ පවතින්නේ එය හරි කියන අදහසෙන් ධර්මදේශනා කරන්නේ. අපි මේ ධර්මදේශනා කිරීමේදී බුදුන් වහන්සේ වදාළ ධර්මය නම් නිරවුල් නමුත් අපට ලැබිලා තියෙන ව්‍යාජාර්ථයක් එකක් කියන කරුණු පැහැදිලි කිරීම කරන්න උත්සාහ කරනවා හැම තැනකදීම තේරෙන මට්ටමින්. නිරවුල් එක ගන්නට පුළුවන් නම් එදා අද කියලා වෙනසක් නැහැ. මොකද මේ ධර්මයේ තියෙන කාලික ධර්මතාවයක් කාලයන් සම්මේ වර්තමාන කාලයට බලන් වෙන්නට වෙනවා. එනම් එදා මේ සමාජයේ පැවිදි සමාජයේ ස්ත්‍රී පුරුෂ ભેදයෙන්තර බුදුන් වහන්සේගේ ධර්මයෙන් මේ දුක්ඛ නිරෝධය යම් අය කරගත්තා නම් මේ ගෞතම සාසනයට අදටත් මේ ධර්මයේ නිරවුල් වීම තුළ මේ සිදුවීම සිදුවිය හැක්කක් සිදුවිය යුක්තක් සිදු කළ යුක්තක්. අන්න බුදුරජාණන් වහන්සේට ගෞරව කරන ආදරය කරන ප්‍රතිපත්තිකාමී බෞද්ධින් ඉන්නවා නම් කරන්තෝන සද්ධර්මයේ තේරුම් අරගෙන තම තමන් තින්න තැන්වල තමන්ගේ යුතුකම් ඉටු කරමින් මේ ප්‍රතිපත්ති පූජාවට යන්නේ. මෙයයි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිළිදීම. අතක තියාගන්න. කිසි විටක තමන් සන්තක වගකීම් පැහැරහැර. තාත්තා වශයෙන් දරුවෝ ටික දාලා හරි. පුතා වශයෙන් අම්මා තාත්තා පැහැරලා හරි. එහෙම තමන්ට ප්‍රවණ සමාජ වගකීම් අතහැර වනාන්තරගත වෙන ආත්මార్థකාමී ධමයක් නෙවෙයි මේ බුදු සමය. ඒ වගකීම් ටික ඉටු කරමින්ම එතනම අනාත්මය දකින්න තෝරන ටිකක් තේරෙන දුර අපහසුයි. නමුත් මේ කරුණාව පදනම් කරගත්ත දෙයක් තියෙනවා. මුලිතාව පදනම් පරෝපකාරයේ පදනම් කරගත්ත දෙයක්. එහෙනම් ආත්මකාර්ත්‍ය ආත්මార్థකාමී වෙලා මේක කරන්න බෑ. තේරුම් ගැනීමයි කරන්න ඕන. මෙන්න මේ තේරුම් ගැනීමේදී ඔබ හැම දිනකට මේ සරුත්ථමඳුරු නකුල පේතුමාට දේශනා කරවදාලා වූ. කයෙන් ළඩව ඉන්නකොට පංචස්තම්භයේ ආත්ම කොට ගන්නේ නම් ඔහු සිතන දෙදේ. කයෙන් ළඩව සිටියත් ඔහු පංචස්තම්භයේ පංච උපාදානස්තම්භය අනිදුක්ඛානාත්ම වශයෙන් බලන්නේ නම් ඒ තමයි ළඩ කයක් ඇතිව සිටියදී සිතින් ළඩ නොවි ඉන්න ආකාරය. සරුත් මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා මේ විදිහට ඔබට පියතුමනි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැත්නම් මනෝ ආරම්මන ඔස්සේ අරමුණේ නැවිත ඒ ආරම්මයන් ආරම්මණයන්ට ඇලෙන්න යන්නේ නැතුව ඒ ආරම්මණයන් සමග ගැටෙන්න යන්නේ නැතුව ඇලීම නිසා මම ගැටීම නිසා මම ඇලීමමයි මම ගැටීමමයි මම ඒවා අල්ලා නොගෙන ඉන්නවත් අනිත්‍ය වශයෙන් දකින්නට පුළුවන් නේද එතකොටත් ඒව නැති වෙනවා ඒ ඉස්සර අල්ලා ගන්න සුද්ධලයටත් ඒව නැති වුණා. එතකොට උඩ ශෝක දුක් දුක්නස් පරියාස දුක්පායස හටගත්තා. මේ අල්ලා ගන්න නැති වෙනකොටත් මේක නැති වෙනවා. එතකොට පැහැදිලි කරලා දාරනවා. තස්ස රූපා නිපරිණාමඤ්ඤත් බවා. මේ රූප හෝ වේදනා හෝ සංඥා හෝ සංකාර නැත්තම් ශබ්ද රූපය හෝ ගන්ධ රූපය හෝ ඒක වේදනා සංඥා සංකාර ආදී වශයෙන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකයන් විපරිණාමන්ත භාවයට වෙනස් වෙන භාවයට පත් වෙනකොට ඔහු ඒව අල්ලා ගන්නේ නැත්නම් නූපජ්ජම්පි නූපජ්ජති ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා ඔහුට දුක් දෝමන සුපායාසයන් උපදින්නේ නැහැ. දැන් බලන්න දුක පංචස්කන්ධේ මම කොට මගේ කොට මගේ ආත්මය කොට ගන්නාට ඒ නැතිවන විට දුකයි. සදාවෙන්ම සංස්කාරයන්ගේ ස්වභාවය අනිත්‍යයි. අනිත්‍යදේ නිත්‍යකට ගන්නාට දුකයි. අනිත්‍ය නිසා දුකයි නේ. අනිත්‍යදේ නිත්‍යකට ගන්නාට අනිත්‍ය වන නිසා දුකයි. අනිත්‍ය පිළිගත්ත කෙනාට අනිත්‍ය වන නිසා දුකක් නැති බව උන්වහන්සේ වදාරනවා මේ සූත්‍රයේ. ඔබට ශෝක පරිදේව දුක් තුන සුඛ දෙන්නේ නැහැ. එහෙනම් දුක නැති වූ තැනක් හිතන නේද? දුක කොපමණ පංචස්කන්ධේ පංචපාදානස්කන්ධේ කොට ගැනීමේදී සංකීර්ණ පංචපාදානස්කන්ධ දුක්ඛය තිබුක. සංකීර්ණ පංචස්කන්ධ දුක්ඛ කියලා වචනයක් නැහැනේ බුදු සමයේ. ආ එහෙනම් උපාදානයන් තොර වූ තැන දුක නැති වූ තැනත් එතනමයි. ඔබ මේ දුක නැති වූ තැන හොයාගන්නට අතීතයට යන්න හදන්නේ අනාගතයට යන්න හදන්නේ මැරිලා දෙයක කරගන්න හදන්නේ අනාගත බුදුහාමුදුරුවෝ කියලා වෙන කන්ද ඉතින් නෑ බුදු සමය පිළිපැදිය යුත්තේ වර්තමානයේ වර්තමාන ස්කන්ධ පංචකය තුලයි වර්තමාන ස්කන්ධ පංචකය උපාදාන කොට ගන්නකොට දුක්ඛ දෝමනස්ස පායාස අදුක්ඛිත පේනවා එසේ නොගෙන විට දුක නැති වූ තනත් එතනමයි මේ පිළිබඳව වචන කියන්න පුළුවනි මට නමුත් දැන් මෙහෙම කියන්නේ එනිසා මේ නකුල පිට සූත්‍රයේ මා මේ සමාජයේ ඉදිරිපත් කළේ කුමක් නිසාද? විහි පැවිදි ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරව සරියුත් සාමරෝකව දේ කරන්න කියලා නකුල පිටුමාට කියව නිසා විහි කතාවක් නෑ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් නම් කියනවා. රූපේ ලෙඩවන්නා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ තා බුදුන් වහන්සේ රූපේ පැත්තකින් තිබ්බා. රූප වේදනා සංඥා සංකාර විඥාන මේ රූප නිමෙයි ආපහු ස්කන්ධ පංචකය. රූපේ තුල ක්‍රියාත්මක වෙන මේ පහම ස්කන්ධ රූපත් පිටකට රූප රූපේ රූප කාය එහෙම නැත්නම් මොකක්ද තේරුම් ගන්න. ඒ මොහොතකින් මේ රූපේ වෙන්දිනවා සංකාර සංඥා සංකාර සිදුවීම තමයි මේ විශ්ලේෂණය. වරද්දගත්තා මේක මම වෙනවා වරද්දගත්තේ නැත්නම් ඒකට අයිති දේ සිදුවෙනවා ඒකට කියනවා අනිත්‍යයි. සබ්බේ සංඛාර අනිත්‍යයි කියලා පඤ්ඤාය පස්සේ. මා කියන්නේ ඒක ධර්ම දේශනාවකින් මේ ගැඹුරු තේරුම් ගන්න පුළුවන් නේ කියලා. ඔබට මේ පිළිවන් සම්මාසන ඥානයක් තියෙන වෙනවා. මා කිව්වට අර පිළිගන්නේ කෙනෙක්. එනිසා නරම නැවත නැවතත් නිරන්තරයෙන් මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරමින් ව්‍යාකූලව දැන් නිරාවුණු කරගන්න. ඔබ සිතා සිටි බෙහි මොකද විඥානය කියන්නේ මායාවක්. ඔබ විඥානයේ පිටබඳ දැනුමින් තේරුම් ගන්න නැතුව යමක් හරි කියලා හිතුවනම් ඒක තුලම ඔබ නොමග යවලා තියෙන්නේ. එනිසා මේකට ප්‍රඥා යසෝමයි. සම්මර්ෂණ ඥානය කියලා එකක් තියෙනවා. ඒක අපි පැහැදිලි කරන ඉදිරි දවසකදී. අන්න එහෙම වෙන විට තමයි අපිට මේ නිවැරදි දැක් නැති වෙන්නේ. මේ දැක්මට කියනවා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධේ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චති පිච්චේ සම්මාදිට්ඨිය වස්තරය සම්මාදිට්ඨිය කියලා. කිම්පල් පාකේ ස්වාර කරන එකට කියනවා දසවස්තුක සම්මාදිට්ඨිය කියලා. දසවස්තුක සම්මාදිට්ඨියේ කල්ප 10ක් ගියත් සෝවාන් ආදී මාර්ගඵල නැහැ. කිම්පව් වලට විපාක පමණයි. ආරි සම්මාදිට්ඨිය තාර ගමන් මාර්ගඵල නිවැරදි නැහැ කියලා තේමීමක් නැහැ ඉදිරියට යන්න පුළුවන් යන හැටි අපි අනුගමනය කරලා බලමු. එසේ කරගැනීමට අප විසින් අද කරන ලද මේ ධර්මානුශාසනාවද උපයෝගී කරගන්න. අත විමසා බලන්න. නැවත නැවතත් මේ ධර්මානුශාසනාවන් සවන් දෙන්න. එතකොට ඔබට මේ දහම් ඇස පහල කරගන්න පුළුවන් වෙනවා. එවිට අපට මේ දහම් දීපයේ සැබෑ දහම් දීපයක් බවට පත් කරගන්න පුළුවන් වෙනවා. මේ දහම් දීපයේ ජීවත්වන ශ්‍රී පුරුෂ ජීවිතයදී ආය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරමින් දුකතුනී කරගන්න හදන සහ සැනසිලිදායක ජීවිතයක් ගත කරන්න හදන අය බවට පත් වෙනවා. ඒ විතරයි දහම් දීපය ඇතිවන්නේ. දැන් ජන ප්‍රබුද්ධලෙන් ඉන්න තාත්තල් දහම් දීපයක් ඇතිවන්නේ නැහැ. අනාගතේ නිවන් දකින්න හිතාන ඉන්න මිනිස්සු ඉන්න තාත්තල් දහම් දීපයක් ඇතිවන්නේ නැහැ. මැරිලා නිවන් දකින්න හිතාන ඉන්න තාත්තල් දහම් දීපයක් ඇතිවන්නේ නැහැ. නියුන සැනසුම මිනිසුන් අවශ්‍ය වෙන්නේ සමාජයේ ගැටලු හමුවේදී. සමාජයේ මුහුණ දෙන ප්‍රසිද්ධ වෙන ගැටලු වලට මුහුණ දීමටයි අපිට මේ ධර්මයේ නැත්තම් මේ නිවීමට සැනසීමට අවශ්‍ය දහම ඕන වෙන්නේ. යුද්ධයකදී නොවේද ඔබට පලිය අවශ්‍ය වන්නේ. යුද්ධයට කැමියයි කියලා දැසිම් ප්‍රතිපාලේ. කඩුව සතර මර්ධනය කරන්න පරිවුණක් සඳහාද? පලිය තමන් ආරක්ෂා වෙන්න. අන්න අනිද්දුක්ඛානාත්ම වශයෙන් දකින නුවණ ක්ලෙස් නම් සතර මර්ධනය කළා. ඒ අනිද්දුක්ඛානාත්මේ ආරක්ෂාව තමයි අපිට පලිය බවට පත් වෙන්නේ අපි රැකෙන්නේ. විශේෂ කරගැනීමට ඔබ හැම දෙනාට ප්‍රඥාස 15 වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනය කරමින් ධර්මානුශාසනාව මෙතකින් සමාප්ත කරන ලබනවා. සෑම දිනකටම පෙරවන් සරණයි. එම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ කෑගල්ල පුස්සැද්ද ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.